ධර්මයෙන් තුලින් අපේ ජීවිතයේ සාමාන්‍ය කරුණේ ඉඳන් ඉහළම කරුණ දක්වා හැම පරාසයකම දේවල් උගන්වනවා. ඉතාම සරල දෙයක් කිව්වොතින් ධර්මයට උගන්වන කාරණේ ඉඳන් සිප්පන් සික්ඛාපදේක කාරණේ ඉඳන් ධර්මයට හොඳ අධ්‍යාපනය ලබා දෙන්නේ. ඒ වගේම තමන්ගේ ස්වාමී දියණියට හොඳට කන කර ආභරණ අරන් දෙන්න, ඇඳුම් පැළඳුම් අරන් දෙන්න කියන දැනෙන ඉඳන් මාතා පිතෝ වට්ටානන් මව්පියන් සලකන්න, ඥාතකානං සංඝෝ ඥාතීන් සංග්‍රහ කරන්න, මියගේ ඥාතීන් පුණ්‍යානුමෝදනා කිරීම ආදී ඔස්සේ ගිහිල්ලා පින්නතුනේ. ජීවිතයේ සතුට ලබා දෙන කරුණ විතරක් නෙවෙයි, ජීවිතයේ තාම බලවත්ම දුක කැදී කියන ආරෙදී ඒ දුකේ නිදහස්න ක්‍රමයක් මේ ධර්ම තුල මම ප්‍රදේශනා කරනවා. ඔබ ආයේ කතා කරනවා ගැන එක දින මරණ හයක් සිදු වෙන කාන්තාවක් ඒ මහා දුක් සංදායෙ නිදහස් වෙන්නේ මේ ධර්මයට ඇවිල්ලා. කිසාලෝත මේ Taman හිටියේ කම දරුවාගේ වියවෙන් අවස්ථාවේ ඒ දරු දුක නැති කළේ මේ ධර්මයෙන්. ඒ නිසා වෙනතුනේ මේ ධර්ම කියන්නේ සුළුපට දෙයක් නෙමෙයි මේක. මේක හැම ස්තරයකම අපේ ජීවිත සකල කරන්නට හැම පැත්තෙම අපේ ජීවිතයට පහන් ගෙඩියක් දල්වන ආලෝකයක්. ඒ හැම දහම් පදයකම තියෙන අපට ජීවත් වෙන්නට ලස්සනට සතුටින් ජීවත් වෙන ක්‍රමය. ඒ හැම දහම් පදයකින්ම කියන්නේ අපේ ජීවිතේන දුක් සමුදාය නිදහස් වෙන ක්‍රමය. පින්නතුනි අපට ඉන්න ප්‍රියමනාප දරුවා නැති වෙච්ච දවසේදී අපට මේ දුකෙන් නිදහස් වෙන පුළුවන් නම් මේ ධර්මයේ තුලින් අපට නැගෙන මොන දුකෙන්ද නිදහස් වෙන්න බැරි මේ ධර්මයෙන්. ඉතින් ඒ සඳහා මාර්ගය පෙන්වන හැම දහම් පදයකම පිටපස්සේ තියෙන පින්නතුනේ බුදුරජාණන් වහන්සේ සාර සංකේ කාලපලක්ෂයක් කියලා දහදිය මහන්සියේ වෙහෙස කැපකිරීම. ඒ හැම දහම් පදයකම තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංගරත්නය වසර 2500ක අධික කාලයක් ජීවිත පරිත්‍යාගයෙන් කරපු කැපවීමයි හැම දහම් පදයකම පිටපස්සේ තියෙන්නේ. අපි අන්තාන්තරණ ධර්මඥානයෙන් දිනු වෙනවා නම් ඒ ධර්ම තුලින් ජීවිත ආලෝකවත් කර ගන්නවා නම් එපමණක පින්තුනේ අපට බුදුහන්තර ගැන ගෞරවයක් ශ්‍රද්ධාවක් ප්‍රසාදයක් ඇති වෙන්න ඕනේ. ඒ ඇති වෙන හැම දිනකදීම අපට ස්වාමින් වහන්සේලාගේ ගුණ සිහිපත් වෙන්න ඕනේ. උන්වහන්සේලා ගැන කෘතඥතාවයක් ඇති වෙන්න ඕනේ. මෙන්න මේක තමයි ධර්මයෙන් අපිට ලැබෙන ප්‍රධානතම කාරණේ. ඉතින් මේ ධර්මයේ මාතා ධම්මං විනානත්ති පිතාච මාතා අම්ම තාත්තරක් වඩා මේ ධර්මයෙන් අපට රැකවරණයක් ලැබෙනවා. අන්නේ ධර්මයේ අහලා සුණාත ධාරයේ අක්කරාද ධම්මයේ කියලා කියනවා. ඒ ධර්මය අහලා හොඳින් පිළිපැදලා ජීවිතය ආලෝකවත් කරගන්නයි අපට බුදු දහමෙන් අනුසම්පන්න කරන්නේ. ඉතින් පින්තුනේ ධර්ම දේශනා කර අද අප සාකච්ඡා කරන මේ අංගුතරේකායේ චතුර්ථ නැත්නම් චතුර්ථ නිපාතයේ එන ဒုတိය කම්ම සූත්‍රය අපේ ජීවිතයට ලොකු ආලෝකයක් සපයනවා. කර්මය පිළිබඳව විස්තර කරන සූත්‍රය. පින්තුනේ මුලින්ම සඳහන් කළා අපේ ජීවිත හරියට අයිස්බර්ග් වගේ. අයිස්බර්ග් එකක් වගේ. අයිස්බර්ග් එකෙන් වතුරේ මුඩට පේන බොහොම ටිකයි. ඒ අයිස්බර්ග් එක යට ලොකු පරාසයක් වැහිලා තියෙනවා. අපේ ජීවිතවලත් අන්නේ වගේ. අපි ඉගෙන ගන්න එක, යුතුයකම් කරන එක, රැකිරක්ෂා කරන එක, දරුවන්ට උගන්වන එක මේ ඔක්කොම අයිස්බර්ග් එකේ මුඩ තියෙන කාරණේ වගේ. ටිකක් පේන්නේ අපට උඩට. නමුත් මේ උඩ කොටස තීරණය කරන ප්‍රධාන සාධකය මේ අයිස්බර්ග් එකේ යට තියෙන කොටස වගේ අපි අතීතයේ කරපු කර්මයන්ොත් මේ ජීවිත කාලයේ කරන්නා වූ කර්මයන්. බුදුදහමෙන් අපි ලබා ගන්නා වූ මඟ පෙන්වීම තමයි මෙන්න මේ අයිස්බර්ග් එකේ යට තියෙන කොටස ශක්තිමත් කරගෙන අර උඩ තියෙන කොටසට වෙන හානි ටිකෙන් අපේ ජීවිත වළක්වා ගන්නටයි බුදුදහම අපට තියෙන්නේ. ඒ නිසා මේ යට කොටස අපි අමතක කරලා දහම ඕනේ කියලා හිතුවොත් අපිට වෙන්නේ නැහැ මේ අතීතයේ නොයෙක් විදිහේ කර්ම වලින් එන අකුසල විපාක අපිට දැනෙන්නේ නැතුව අපි ළඟට සමීප වෙනවා. ඒ විතරක් නෙවෙයි අපිට කුසලය වර්ධනය කළා අපේ මේ ජීවිතයම සාර්ථක කරගන්න තියෙන අවස්ථාවක් අපට මනහැරලා. පින්නතුනි බලන්න මේ ධර්මයෙන් අපට ලැබෙන ආශිර්වාදය. බලන්න ඔබ ජීවිතයේ සතුට ලැබීම කියලා සඳහන් කරන දේවල් අධ්‍යාපනය ලැබෙනවා, රැකිරක්ෂාවකින් ධනයක් උපේ රෝගියක් දොරක් හදනවා. ඒ වගේම දරුවෝ ටිකක් උපෝෂණය කරනවා. ඒ වගේම ඔබේ රූපේ ලක්ෂණ තියාගන්න උත්සාහ කරනවා. බලන්න මේ දේවල්ට ජීවිතය අනාගතය වෙන දේ. අපි ලක්ෂණ තියාගන්න හදපු ශරීරයෙන් මොකද වෙන්නේ? අපි කැමති වුණත් නොවුණත් ටිකෙන් ටික මේක දුර්වර්ණ වෙනවා, ජීර්ණ වෙනවා, දිරපත් වෙනවා. ඒ වගේම අපි ඉතාම ආදරෙන් හදපු දරුවෝ ටික අපි කැමති වුණත් නොවුණත් අපිට තාත්තායට බාර දෙන්න වෙනවා පාදයන් දවසට. ඒ වගේම අපි ඉතාම ආදරෙන් මාන්නේ කියනකෝ අපේ රැකියාව කවදාද දවසක අපිට රැකියාව සම්බන්ධ වෙන විස්සමයන් වෙනවා. ඒ වගේම Taman හදපු ගෙදර ඇතැම් විට උඩ තට්ටුව තියෙනවා නම් Tamanට මහලු වෙනකොට ඒ Taman හදපු ගේ උඩ තට්ටුවටවත් Taman යන බැරි මට්ටමට එනවා. ඒ ගෙදරම Tamanට කවදාද දවසට නෙත්ක තියාගන්න සිද්ධ වෙනවා. මෙන්න මෙවැනි ජීවිත ගත කරන අය හැටියට පිනුදුන අපි බලන්නේ ඇත්තටම අපේ ජීවිතයේ අර්ථයක් සඳහා අපි කොහොමද කරන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ තමගේ ධර්මයේ ඥානයෙන්ගේ තමගේ නිරෝගී භාවයන්ගේ මේ කරුණ කරන අතරේදී ඊට නොදෙවෙනි විදිහට තමගේ ආධ්‍යාත්මික සතුට දිනු වෙන විදිහේ මාර්ගය තමයි තෝරගන්න ඕන. ධර්ම ශ්‍රවණය නිසා තමයි ලැබෙන මඟ පෙන්වීම පිට පිටු විතර. එනිසා ධර්මය අහපු පමණට අපේ ජීවිතවලට එකඟකින් අතීත කර්ම ශක්තිය විදිහට එන තියෙන අපසල විපාක දුර්වල කරගන්න අපිට පුළුවන්. අනිත් පැත්තෙන් සමහර කර්ම කොට වළක්වන්න බැරි වුණත් ඒව ජීවිතේ දෙන අවස්ථාවේදී ඒ ගැටලුවට අකාංකිතව මොහොන දෙන්න පුළුවන් ඉතින් අපි ශක්තියක් ඇති කරගන්නවා. මෙන්න මේ දෙකයි අපට ධර්මයෙන් ලැබෙන ආශිර්වාදය. අපි කරන අනිත් හැම දෙයකින්ම පිනතුනේ ගත වෙන දිනයක් පාසා පිළිගන්නේ සතුට වැඩි වෙනවා කියලයි. නම් පිනතුනේ එන්නේ නැව මොකද වෙන්නේ? සතුට අඩු වෙනවා. අද කැමති වුණත් නැත්නම් ඒකයි අතන. කැතමිට ඔබ දරුවගේ දිහා බලාගෙන දරුව ලොකු වෙනවා දිහා බලාගෙන සතුටින් ඉන්නේ නේ. එහෙම ඉන්නකොට ඔබට මොකද වෙන්නේ? ඔබේ කෙස් ගහන එක ටිකෙන් ටික සුදු වෙලා ඔබ ටිකෙන් ටික දුර්වර්ණ වෙලා දරුව උස් මහත් වෙලා හොඳට ශක්තිමත් වෙනකොට ඔබ දන්නේම නෑ ඔබේ අතට හැරෙන්නේ කියලා. ඒ වගේම ලොකු බෙහෙත් වටවල උපතට ඇවිල්ලා. පින්නතුනේ මේකයි අපේ ජීවිතය අර්ථය. නමුත් ධර්මයේ තුලින් අපි හිතුවත් පින්නතුනේ ඒ ධර්ම තුල තියෙන ලක්ෂණය තමයි දිනෙන් දින එන්න එන්නම සතුට වැඩි වෙනවා. මේ භෞතික ශරීරය ටිකෙන් ටික දුර්වර්ණ වෙද්දී ආධ්‍යාත්මික සතුට එන්න එන්නම වැඩි වෙනවා. ඇයි ඒකට හේතුව? තමන්ගේ හිතේ තියෙන ලෝභ දේශ මාඩු වෙනකොට හිත පිරිසිදු වෙනකොට සතුට වැඩි වෙනවා. අන්න ඒ ආධ්‍යාත්මික ප්‍රීතිය නිසාම එක පැත්තකින් තමන්ට බාහිර වශයෙන් වා ප්‍රගමණයක් ලැබෙනවා. අනිත් පැත්තෙන් ඒ ධාමි බව නිසාම තමගේ කායික නිරෝගී භාවයක් ලැබෙනවා. එනිසා පිළිතුරු මේ ධාම තුළට අපි අප්‍රමාදීව කැමිනෙන්න ඕන. ඒ ධාම තුළ අප්‍රමාදීව වේගෙන් ඉදිරියට යන්නට ඕන. එහෙම වුණොත් තමයි මේ ධාමෙන් ප්‍රතිඵල තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයෙන් දේශනා කරනවා චක්කාරමානි වික්ඛවේ කම්මානි මයා සයන් අවිඤ්ඤා සත්‍යකත්වා පරිදී. මහණේ මම කර්ම හතරක් මගේම නුවණින් අවබෝධ කරගෙන දැනගත්ත විතරක් නෙවෙයි ප්‍රත්‍යක්ෂ කරගෙන. දැනගන්නවයි ප්‍රත්‍යක්ෂ කරනවා කියන දෙක. යමක් අහලා දැකගන්න එක ඒක දැනගන්න එක. හැබැයි ඒක තමන්ගේ මාත්‍යකේ මම බඩපත් කරගන්න එක ඒක ප්‍රත්‍යක්ෂය. අන්නේම අවබෝධ කරගත්ත මේ අවබෝධයේ සයන් අවිඤ්ඤා සත්‍යකත්වා පරිදී ඒක උන්වහන්සේ දේශනා කරනවා කියන්නේ. කර්මයන් හතරක් පිළිබඳව. මොනවද ඒ කර්මයන් හතර? අති වික්‍රේ කම්මං කන්හං කන්න විපාකං. කලු විපාක දෙන දෙන කලු කර්ම තියෙනවා. සුඛං සුඛ විපාකං සුදු විපාක දෙන සුදු කර්ම තියෙනවා. කන්න සුඛං කන්න සුඛ විපාකං කලු සුදු දෙකම මිශ්‍ර වෙච්ච කර්ම තියෙනවා. ඒ වගේම අකන්න සුඛං අකන්න සුඛ විපාකං කලු නොවන සුදු නොවන කර්ම තියෙනවා. මේ කලු සහ සුදු කියන කාරණා දෙක බුදුදහම තුල නිතර විස්තර වෙන වචන දෙකක්. කලු කියන්නේ අකුසලයේ අයහපතෙහි වැරදි දෙහි පාපෙහි සංකේතය. සුදු පාට කියන්නේ පිරිසුදු භාවයේ සංකේතය, කුසලයේ පිරිහි සංකේතය. කලු කර්ම කියලා කියන්නේ හිත අපිරිසුදු කරන අකුසල කර්ම. සුදු කර්ම කියන්නේ සිත පිරිසිදුව කරන කර්ම. අකන්න සුඛ කියන්නේ ඒ කලු සුදුන් නොවන දෙකටම හේතු වන කර්ම කියලා. පින්තුනේ බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලේ කර්මය ගැන එකල ಭಾರತයේ බොහෝ දෙනෙක් දැනගෙන හිටියා. කර්මය කියන එක බුදුදහමේ සුවිශේෂී මාතෘකාවක් නෙවෙයි. බොහෝ දෙනෙක් හිතන්නේ කර්මය බුදුදහමේ ප්‍රධාන ඉගැන්වීමක් කියලා. හැබැයි පින්තුනේ ප්‍රධානම ඉගැන්වීමක් නෙවෙයි. ඔබ පහුගිය කාලේ අහලා නැති අර අවුරුදු 3000 විතර කුඩා කෙනෙක් කුඩා දුව ධර්මය ගැන විස්තර කළා. ඒ දරුව මොකද කියන්නේ? ඒ දරුව කියන්නේ බුදුසාධ කර්මය ගැන බොහොම චුට්ටයි දේශනා කළේ. බුදුසාධ වැඩපුර කියන්නේ හේතුඵල ධර්ම ගැන කියලා. ඊ අවුරුදු 4ක්වත් යන්නේ දරුව හොඳට දන්නා එක. පින්නතුනි කර්මය කියන දේ මේ සංසාර චක්‍රයේ තුල හේතු වන දේ. බුදුහාමුදුරුවෝ දේශනා කළේ ඒකත් දේශනා කළා ඊට වඩා තවත් පියවරක් ඉදිරියට යන්නට කර්ම චක්‍රය ඉක්මවලා මාත බුදුහාමුදුරුවෝ දේශනා කළා. බාහිර මහන්සිය ලෝකේ පහළ වෙන කාලයේ කර්ම ගැන නොයෙක් අදහස් ලෝකයෙන් තිබුණා. එක පිරිසක් ඉඳන් හිටියේ පොබ්බේකට හේතුවාදී තුළින් සියල්ලක්ම අතීත කර්මයෙන් සිදු වෙනවා කියලා. හැම දෙයකටම හේතු අතීත කර්මයක් කියලා. තවත් සමහර හිතාගෙන හිටියා ඉස්සර නිර්මාණවාදී හැටියට ලෝකේ නිර්මාණය කරපු මැවුම් කාල දෙවි කෙනෙක් මේ හැමදේම කරන්නේ කියලා. තවත් සමහර හිතාගෙන හිටියා අහේතු කප්පච්චවාදී අනුව හැමදේම අහේතුක හේතුවක් නැතුවයි සිද්ධ වෙන්නේ කියලා. මෙන්න මේ මතවාද තුන තමයි බුදුරජාණන් වහන්සේගේ කාලේ තිබුණේ. මොකද මතවාද තුන සියල්ලක්ම පෙර කර්මයෙන් වෙනවා. ඒ වගේම නිර්මාණවාදී දෙවි කෙනෙක් විසින් මේ දේවල් කරනවා නැත්නම් කිසිම හේතුවක් නැතුව හැමදේම මේක සිද්ධ වෙනවා කියලා. මෙන්න මේ මතවාද තුන තමයි එදා ಭಾರತයේ තිබුණු මතවාද. බුදුරජාණන් වහන්සේ පහළ වෙන මේ සියරටම වඩා ඉහළින් ගියපු හේතුඵල ධර්ම මත පදනම් වෙච්ච කර්මයක් ලෝකෙට දේශනා කළා. බුදුහාමුදුරේ විතරක් නෙවෙයි අපට දේශනා කරනවා කම්මස්ස කෝණි කම්මදායාදෝ කම්ම යෝනි කම්ම බන්දෝ අභිඥාන පත්‍ය කිතබන් කියලා. අපි කර්මයේ දායාද කොට ඇති පිරිසක් කර්මය තමන්ගේ හිමිකරුවා කියන එක නිතර මෙහි කරන්න කියලා. කර්මය තමයි තමගේ දායාදය කියන එක නිතර මෙහි කරන්න කියලා. මොනවද කර්ම කියලා කියන්නේ? චේතනං වික්කවේ කම්මං අදාමේ චේතේත්වා කම්මං කරෝති කායේන වාචාය මනස. යමක් සිතල කරනව නම් කයෙන් හෝ වචනෙන් හෝ සිතින් අන්න ඒකයි කර්මේ වටපත් වෙන්නේ. අන්නේ කර්මයේ කියන එකට බුදුදහමේ කම්ම කියලා කියනවා, චේතනා කියලා කියනවා, සංඛාර කියනවා, අභිසංඛාර කියලා කියනවා. එවිට නොයෙක් වචන බුදුදහම තුළ විස්තර වෙනවා. පින්නතුනි එක පැත්තකින් බුදුහාඳුරෝ කර්මය ගැන නිතර මෙනෙහි කරන්න කියන වහන්සේ තවත් පැත්තකින් දේශනා කරනවා කර්මය කියන එක අචින්තනීය විෂයක් කියලා. සිතල අවසන් කරගන්න බැරි මාතෘකාවක් කියලා. මෙන්න මේ දෙකම දෙපැත්තෙන් දෝලණය වෙනවා. එක පැත්තකින් කියනවා කර්මය ගැන නිතර සිහි කරන්න කියලා. අනිත් පැත්තෙන් කියනවා කර්මය ගැන කෙලවරට හිතලා අවසන් කරන්න බෑ කියලා. ඒක බුදුරජාණන් වහන්සේ කෙනෙකුට විතරක් විශේෂ කරන දෙයක්. ඒක මුගලන් මහරහතන් වහන්සේටවත් සැරොත් මහරහතන් වහන්සේටවත් පිළිසිඳ දැනගන්න පුළුවන් කමක් නෑ. මෙන්න මේ වෙන සත්‍යයක් මත බුදුහාමුදුරුවෝ දේශනා කරනවා කර්මය අපේ ජීවිතේ ලොකු බලපෑමක් කරනවා. කම්මනාවත්තේ ලෝකෝ මේ ලෝකේ පැවතෙන්නේ කර්මය කියලා. කර්මය තමයි හරියට රටේක කරත්තයක අර කරත්ත රෝදේ මැද තියෙන අර ගෙඩිය වගේ කොටසෙන් මුළු රෝදේම ඔසවල තියෙන වගේ කරත්තේ ගමන සිදු වෙන වගේ රතස්ථානීව යාහිතෝ කියනවා. අපේ ජීවිතේ ගෙන යන්න මේ කඩණය තමයි කර්මය කියලා කියන්නේ. මෙන්න මෙහෙම දේශනා කරන බුදුහාමුදුර අනිත් පැත්තෙන් දේශනා කරනවා අර පොබ්බේ මත හේතුවාදී බුදුදහමෙන් පිළිගන්නේ නැහැ. බුදුදහමේ පංච නියම ධර්මයන් ගැන දේශනා කරනවා. කරුණු පහකින් ලෝකෙ දේවල් සිද්ධ වෙන්නේ. එකක් බීජ නියාමයයි. අපි යම් කිසි ඇටයක් දැම්මොත් ඒ ඇටේ අනුරූප තමයි ගහක් හැදෙන්නේ. ඒක කර්මය නෙවෙයි. ඒක තමයි බීජ නියාමය කියලා. අනිත් එක තමයි වතු නියාමය. ඒකේ පෙරිතු වලට සමායක, විඳයක, පොලක මේ එක එක කාර්ම වලට සිදුවන දේශන විපර්යාස තියෙනවා. මේවා කියන්නේ කර්මය නෙවෙයි. ඒවට කියන වතු නියාමය කියලා. අන්තරකම කමනියමි. දැන් අපි මේ කතා කරන කර්මයෙන් වෙන කොටසක් තියෙනවා. තවත් කොටසක් තියෙනවා ධම්මනියමි කියලා. ලෝකේ ධර්මානුකූල වෙන දේවල් තියෙනවා. දැන් අපි වයසට යන එක කර්මයෙන් වෙන්නේ. ඒක ධම්මනියමි හැටියට. ගංගාවක් පහයට ගලන එක, ඉපදෙච්ච මිනිස්සුන් මැරෙන එක, ගහකින් ගෙඩියක් පල්ලහට වැටෙන එක, මේ ලෝකේ කවදාහරි විනාශ වෙන එක. මේව කර්මයෙන්ම වෙන්නේ. මේවට කියන ධම්මනියමි කියලා. අනිත් එක චිත්තනියමි. අපේ චිත්ත අනුව එක සිතකට අනුරූපව ඊළඟ සිත පහළ වෙනවා. ඒක පහළ වෙන්නේ චිත්ත නියමයන්. උදාහරණයක් ඇරෙන්න සති කියන චෛතසිකයෙන් සති කියන චෛතසිකයේ දිනපරවතින් කෙනෙකුට සසර ඕනම ආත්ම භාවයක් ආපස්සට තේ කරන්න පුළුවන්. බුදුරජාන් වහන්සේ කෙනෙකුට. අවිඥානාවේ රහතන් වහන්සේ කෙනෙකුට මහා කල්ප 500ක් ආපස්සට තේ කරන්න පුළුවන්. ඒ සිහි කරන මොහොතේ ඒ කිසිම දෙයක් මේ ලෝකේ තුන නැහැ. කියලා මනසලදී හැබැයි සිතේ ලක්ෂණයක් තමයි චිත්ත නියමයට අනුව අපට ඕනම අතීතයක් අතීත අනුභවයේ අපට සිහි කරන්න පුළුවන්. ඒක කර්මයෙන් වෙන්නේ එකට කියන්නේ චිත්ත නියමයි කියලා. මෙන්න මේ වගේ පහෙන් එකයි නැත්නම් 10%ක් විතරයි කර්මයෙන් සිද්ධ වෙන්නේ. හැබැයි වෙනතුනේ මේ න්‍යාම ධර්ම පහෙන් කීපයක් එක විට ක්‍රියාත්මක වෙනත් පුළුවන්. එතන මෙහෙම අපි වගාවක් කරනවා. ලොකු වෙනමක් කරනවා. උතුණියාමයට අනුමැතන්නේ ලොකු හානියක් වෙනවා. ඒක ගම්මතුර, ඒක නියමයක් වෙනවා. එක පැත්තකින් උතුණියාමයේ බලපානවා, අනිත් පැත්තෙන් කමණියාමයේ බලපාන වෙනවා කියන්නේ. කිහිපයක් එක වෙලේ ක්‍රියාත්මක වෙන්න පුළුවන්. මේක තමයි වෙනතුණියේ කර්මයේ ස්වභාවය. ඒ කර්මය ගැන සම්පූර්ණ පිළිබිඹුවක් අපට ලබන්න බැහැ. නමුත් අපි කර්මය ගැන දැනගත්තු පමණට අපට ජීවිතේ වාස් දේවල් සාර්ථක කරගන්න පුළුවන්. ජීවිතේට යන්න පුළුවන්. බුදුමහා ප්‍රදේශනා කරන මේ කර්ම හතරින් පළවෙනි කර්මය තමයි අත්‍ය විස්තරේ කම්මං කන්නං කන්න විපාකං. කළු විපාක දෙන දෙන කළු කර්ම තියෙනවා. ඒ මොනවද? සබ්බයාපඤ්ඤං කාය සංඛාරං අවිසංකරෝති. සදොස් සහිතව කෙලෙස් සහිතව අපි කයින් දේවල් කරනවා. කෙලෙස් සහිත මනසින් කයින් දේවල් කරනවා. ඒක කළු කර්ම රැස් කිරීම. සබ්බයාපඤ්ඤං වචී සංඛාරං අවිසංකරෝති. කෙලෙස් සහිත සිතින් වචනේ ක්‍රියාවක් කළා සිත විරැස් කරගන්නවා. සබ්බයාපඤ්ඤං මනෝ සංඛාරං අවිසංකරෝති. කෙලෙස් සහිතව දොස් සහිත වූ සිතින් අපේ මනසෙන් විතරක ඇති කරගෙන ඒ තුළින් කළු පාට කර්ම කරගන්නවා. අකුසල් කරගන්නවා. අපේ ත්‍යාග සීලාව කරාද ද්වේෂ මොහොලි යුක්ත නම් යවස්ථාවේදී පින්නතන අපේ කයින් වචනයෙන් සිතින් වෙන දේවල් අකුසල දේවල් වෙන්නේ. මනසාර්ථී පදුන්නේන බහත දිවාකරෝ දිවා අතෝ නන් දුක්ඛ මන් වේති චක්ඛනවහතෝ පද. අපේ සිදුව සිතින් යමක් කරනවා නම් කියනවා නම් ඒක තමයි පිටපස්සෙන් කරන්තරෝ දිවාගේ තමන්ට මහත් වෙනසක් ගෙන දෙමින් සසරේ දුක් විපාක වෙනවා. අනිත් පැත්තට දේශනා කරනවා සුඛ සුඛ විපාකං. සුදු විපාක වෙන දෙන සුදු කර්ම කියනවා. අභ්‍යාසයන් කාය සංඛාරං අභිසංකරෝති. නිවැරදි වූ සිතින් පිරිසිදු වූ සිතින් කුසල සාගර සිතින් මෛත්‍රිය පරිත්‍යාග සීලිතය ප්‍රඥාවාදී මේ සිතුවිලි සහිත සිත ඇතිව කාය සංඛාරං අභිසංකරෝති. කයින් ක්‍රියාවන් කරනවා. අභ්‍යාපඤ්ඤං වචී සංඛාරං අභිසංකරෝති. නිවැරදි වූ පිරිසිදු වූ සිතින් වචනෙන් ක්‍රියාවන් සිදු කරනවා. අභ්‍යාපඤ්ඤං මනෝ සංඛාරං අභිසංකරෝති. නිවැරදි වූ සිතින් පිරිසිදු වූ සිතින් මනසින් සිතෙහි හිතල සංස්කාර රැස් කරගන්නවා. අන්න ඊට අදාළව එතනත්තා හොඳ තැනක උපතක් ලබනවා. අර අපිරිසිදු වූ සිතින් කරන දේවල් වලට විපාක විදියට මේ ජීවිත කාලයේ තමන්ගේ දුක් විඳින වෙනවා විවිධ ආකාරයෙන්. ප්‍රධාන දේ තමන්ගේ අපිරිසිදු වෙලා කරන ක්‍රියාවන් වලදී මුලින්ම වෙන්නේ තමන්ගේ ළඟම ඉන්න හොඳම මිතුරන්ට තමන් අහිමි වෙනවා. ඒතනින් දැන් ටිකෙන් ටිකම තමන්ගේ ජීවිතය අභාගයට යනවා. අනිත් පැත්තෙන් තමන් පිරිසිදු සිතින් කරනකොට අන්න ඒ පිරිසිදු සිත නිසා කරන කියන දේවල් වලින් තමන්ම මිතුරන් ගොඩනගෙනවා. ඒ විතරක් නෙවෙයි තමන්ගේ කුසලයේ ශක්තිමත් වෙනවා. තමන් නැවත සුගතියකට යන්නට සුදුසුකම් ටික සකස් කරගන්නවා කියන. සැප විපාක වෙන දෙන තැනක නැවත උපදිනවා කියන. තුන්වෙනි කාරණේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා අතිවික්‍රේ කම්මං කන්න සෝකං කන්න සෝක විපාකං කලු සහ සුදු කියන දෙකම කර්ම අපි කරනවා. ඒ මොකද්ද? එක වෙලාවක හොඳ දේවල් කරනවා, එක වෙලාවක නරක දේවල් කරනවා. මේක ධර්මයේ සඳහන් කරන්නේ දවල් කාලේ හොඳට ඇදෙමිට දුකන් කරනවා, ඥාතිගේ දේවල් කරනවා, පින්කම් කරනවා, රැක ගැනීමට වැරදි දේවල් කරනවා, සොරකම් ආදී කරනවා. තේනදෙන මේක සඳහන් කරන්නේ සබ්භාපඤ්ඤාන්තේ අභ්‍යාපඤ්ඤාන්තේ කාය කම්මං අභිසංකරෝති වාචික කම්මං අභිසංකරෝති මනෝ සංකරං අභිසංකරෝති දෙක මිශ්‍රව කරනවා. අන්නේ දෙක මිශ්‍රව කරන එකේ විපාක විදිහට මොකද වෙන්නේ? තමන්ට මේ ජීවිතයේ දුක සැප දෙකම විඳින වෙනවා. නැවත උපතට යනවා නම් කොහෙද ඉපදෙන්නේ? ඉපදෙන එක දැන් තමයි එක ස්ථානයක් තමයි වේමානික දෙවියන් කියලා කියනවා. වේමානික දෙවියන් කියන්නේ එක්තරා දිව්‍ය කොටසක් කියන අසුර වර්ගයක්. එයාගේ ජීවිතයේ එක කාලයක් සුභතිය ඉන්නවා, එක කාලයක් දුකතිය. දෙපැත්තම අරු වෙන්නේ ඉන්නේ. ඒ මාන බලයක් තියෙනවා. අන්න ඒ ලෝකෙට යන්න පුළුවන්. අනිත් දේ තමයි මනස රෝගිකන් සමහර අය මේ වගේ කර්ම කරපුවා එනවා. අපි දෙතැමිට ඒ වගේට සම්බන්ධයක් වෙන්න පුළුවන් සමහර අයද. ඇතැම් විට හොඳ විපාකක් ලැබෙනවා, ඒ අතර ලොකු අනතුරුත් වෙනවා, අකුසල විපාකක් මේ අතර ලැබෙනවා. මනස රෝගෙත් මේකයි. එතකොට සුදු කර්ම විතරක් කිරීමෙන් විදිහට කලකන්නේ මොකද්ද? බ්‍රහ්ම ලෝකේ යෑම, ධ්‍යාන වඩලා, සමතේ දිනු කරලා, සම්පූර්ණ පිරිසිදු සිතින් සුභතින් දෙවියන් වගේ. දෙවියන් කියන්නේ තමයි බ්‍රහ්ම ලෝකය ගැන කියන්නේ. බ්‍රහ්ම ලෝකයේ බ්‍රහ්මයන් ජීවිත කාලෙම සතුටින් ඉන්නේ, දුකක් නැතුව. මෙන්න මේ ස්වභාවය තමයි බුදුහාමුදුරුවෝ අපට විස්තර කළේ. මුලින් විස්තර කරපු කර්ම තුන මේ. මොනවාද කර්ම තුන? කලු විපාකයෙන් දෙන කලු කර්ම තියෙනවා, සුදු විපාකයෙන් දෙන සුදු කර්ම තියෙනවා, කල සුදු දෙකම මිශ්‍ර වෙච්ච කර්ම තියෙනවා. මෙන්න මේ කර්ම තුන වෙනතුනේ බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන විට බොහෝ දෙනෙක් දැනගෙන හිටියේ. දැනගෙන හිටියේ විතරක් නෙවෙයි, ආලාර කාලාම බුද්ධකාම බුද්ධ වැනි අය මහා කල් 84 දහසක් නොපෙනෙන විදිහට ධ්‍යාන පවබුදාගෙන හිටියේ. මහා කල් 84 දහසක් බ්‍රහ්ම ලෝකේ යන්න හිත දිනු කරගෙන හිටියේ කාලේ. අන්න ඒ අය හිතාගෙන හිටියේ මෙන්න මේ කර්ම තුන විතරයි තියෙන්නේ. මෙන්න මෙහෙම ලෝකෙට තමයි බුදුහාමුදුරේ ධර්ම දේශනා කළේ. මේ දීර්ඝායස්ක දිව්‍ය ලෝකත් බ්‍රහ්ම ලෝකත් අනිත්‍ය කියලා දේශනා කරනකොට මහා බ්‍රහ්මිය ටිකෙන් සීමාපත් වුණා. සම්මේ සංඛාර අනිච්ඡාති කියලා ලෝකයට දහම් පණිවිඩයේ දහම් මෙර වයින්කොට සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකයේ නිත්‍යයි සුඛයි ආත්මයි කියලා හිතාගන්නේ කල්ප දහස් ගානක කාලස තියෙන මේ ප්‍රඥා ටිකෙන් ඒ තරක් නේ බුදුරජාන් වහන්සේ ලෝකයාම වේ තවත් සුවිශේෂ කර්මයක් ඉදිරිපත් කළා. ඒ මොකද්ද? අතිවික්‍රේ කම්මං අකන්න සුඛං අකන්න සුඛ විපාකං. මහණේ තවත් කර්මයක් තියෙනවා. කලොත් නොවන සුදුත් නොවන කර්ම කම්මක් අය සම්මතති කර්මයේ ශේ කිරීම සඳහා හේතුන කර්ම. තේනදින බුදුහාර දේශනා කරනවා අවිද්‍යා පත්‍ය සංඛාරා කියලා. අවිද්‍යාව නිසයි සංඛාර හටගන්නේ, චේතන හටගන්නේ. ඒ චේතන හිතන්නේ අපුඤ්ඤාන සංඛාර, අකුසල සංස්කාර විතරයි කියලා. පුඤ්ඤාන සංඛාරත් යන්නේ අවිද්‍යාව ආදකෝමයි. ඒ විතරක් නෙවෙයි, අරුපාන්තර බ්‍රහ්ම ලෝක ලිපදීමට හේතු වන ආනිඤ්ඤාන සංඛාරත් කරන්නේ බුදුදානෙන් බැහැර අය අවිද්‍යාව පත්‍ය සංඛාරවලුයි. අන්න එවැනි ලෝකයකට තමයි බුදුහාමුදුරුවෝ මේ ධර්ම අනාවරණය කළේ. සයන් අභිඥා සච්චිකත්වා පරිවේදි කියපු විදියට. පින්වතුනි, අපි මුලින්ම කරුණ ටිකක් සාකච්ඡා කරමු. කර්මයේ මූලික පදනම ගැන මුලින්ම බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ සබ්බ පාප සංකරණ කියන අකුසලෙන් හැකි තාන් දුරට වෙන්නේ කියලා. හිත අපිට සිදුවන දේවල් වලින් වෙන්නේ රාගයේ, ද්වේෂයේ, මෝහයේ ඇතුළත් වෙන දේවල් වලින් හැකිතා දුරට ඉවත් වෙන්න. ඒ සඳහා අපි මොකද කරන්න ඕන? ඒ සඳහා සම්මාදිටිය ලබා ගන්නට ඕන. සම්මාදිටිය ලබන්න නම් මොකද කරන්න ඕන? සම්මාදිටිය ලබන්න නම් කල්‍යාණ මිත්‍ර ඇසුරේ සාධර්ම ශ්‍රවණය කරනවා. සමාධියේ කර්තව්‍යන කාරණා දෙකක් ගැන සඳහන් වෙනවා. ඒ තමයි පරතෝ භෝසෝච යෝනිසෝ මනසිකාරෝච කියලා. කල්‍යාණ මිත්‍රයන් විසින් සාධර්ම ශ්‍රවණය කිරීමත් ඒ අහබදහමාන නෝනින් මෙහි කිරීම. මෙන්න මේ සාධර්ම ශ්‍රවණය මමට ලැබෙන ප්‍රධානම ආනිසංසය තමයි සම්මාදිට්ඨිය ලැබිලා කර්මය ගැන අවබෝධය ලැබෙනවා. අපි යමක් කයින් වචනයෙන් සිතින් කරනවා නම් අපේ මනසේ ස්වභාවයෙන් අනුව ඒකට සැප විපාක දුක් විපාක ලැබෙනවා කියන කාරණා. මේ අවබෝධය සමග මේක නැත්තා හැටි තාන්ත්‍ර කම්සලලෙ මෙගෙනවා ඒක නැත්තා දුක් විඳින කැමති නැහැ. අනිත් පැත්තෙන් හැටි තාන්ත්‍රට කුසල සුභ සම්පදා කියන විදිහට ලෞකික කුසල සිද කරගන්න. ඉන්නතනි කුසල ගැන බුදුහාමුදුරුවෝ ඊටාම ලස්සනට අපට ඊටාම අනුපිළිවෙලින් ටිකෙන් ටික දේශනා කළා. ඊටාම අවමදී තමන් ගෙදරින් ඉන්නේ තමන් කන කෑම භාජනයේ ඕදන කොට ඒ ඉඳුල් ටික සතෙකුට ආහාරයක් වේවා කියන හැඟීමෙන් සින් ටිකට හරි දාන්න. එතනින් පටන් ගන්න මේ දන් වැට ගෙදරට යන දුප්පත් කෙනෙකුට සලකන එක, අම්මා තාත්තට තමන්ගේ දෑතින් දාන ටික පූජා කරන එක, දාන දෙන එක, උදෑසන බුද්ධ පූජාව ගෙදර තියෙන එක, මේ වගේ දේවල් වලින් ටිකෙන් ටික පටන් අරගෙන පිනුතනේ මංගල සූත්‍රයේ සඳහන් වන ආකාරයෙන් නොයෙක් විදිහකින් අපට කරන්න පුළුවන්. මාතා පිතෝ පට්ඨාන, බුද්ධ දාරස සංඝෝ, කාලේන ධම්ම සවණං, කාලේන ධම්ම සාකච්ඡා, ඥානධාන සංඝෝ, අනවඤ්ඤාණ කම්මානි මේ තේරුම් ගන්න ඔබ. මංගල සූත්‍රයේ මෙන්න මේ කර්ම වලින් පුළුවන් තරම් ජීවිතයේ සාර්ථකයි. ඊළඟට පින්වත් බුදුහාමරව තවත් සුවිශේෂී කාරණයක් අපට දේශනා කළා. පුඤ්ඤාවිස්සන්ද සූත්‍රයේදී මහා පුණ්‍ය ගංගාවල් අටක් ගැන බුදුහාමර විස්තර කරා. පුණ්‍ය ගංගාවල් අටක් ගැන බුදුහාමර සාමාන්‍ය තිරිසංගත කතාට දානයක් දීමින් කෘතඥ පුද්ගලයා වස්සේ මාර්ගඵලලාභී උතුමන් සහගන් වහන්සේ, පසේ බුදුරජාණන් වහන්සේ, සම්මත් සම්බුදුරජාන් වහන්සේ සාංගික දාන ආදී මේ වගේ ටිකෙන් ටික දානයන් සංසිහිලට දේශනා කරලා ඊළඟ යනකොට දේශනා කරනවා මේ සියලටම වඩා නිසංසදායි බුද්ධ ධර්ම සංඝ කියන තෙරුවන් සරණයි. පුඤ්ඤාමි සංඝ සූත්‍රයේදී පුණ්‍ය ගංගාවල් තින් මුල්පත් අටක් ගැන දේශනා කරන බුදුහාඳුර සඳහන් කරන මොකද්ද? යම් කෙනෙක් බුද්ධං සරණං ගතෝ හෝති, ධම්මං සරණං ගතෝ හෝති, සංඝං සරණං ගතෝ හෝති, බුදු ධම්ම සංඝ කියන තෙරුවන් සරණ ගියා නම් අදවතින්ම ශ්‍රද්ධාවෙන් ප්‍රසාදයෙන් ගෞරවයෙන් අන්න ඒක මහා පුණ්‍ය මුල්පත් කියලයි. කොහොමද තමන් දන්නේ තමන් තෙරුවන් සරණ ගිහිලද කියලා? තමන්න දවසට වැඩි ප්‍රමාණ ගණක් මේ තෙරුවන් මතක් වෙන්න ඕන. බුදුහාඳුරගේ ගුණ, උන්වහන්සේගේ කැපකිරීම, ධර්මරත්නයේ ගුණ, සංඝරත්නයේ ගුණ කැපකිරීම, මෙන්න මේ දේවල් අපේ ජීවිතේ වැඩිපුර සිහිපත් වෙනවා නම් එක පැත්තකින් දවසට පින්නතුනේ වැඩිපුරම සතුටින් ඉන්නේ. මෙන්න මේ තෙරුවන් ගැන තමන්ට වැඩිපුර සිහිපත් වෙනවා නම් සමහර විට ඇතැම් විට තමන්ගේ දරුව ගැනවත් අනවශ්‍ය විදිහට තමන්ට හිතෙන්නේ නැහැ. ඉතින් දේශපාලඥයන් ගැන හිතන්න ඕනේ නැහැ කියන අමතෙන් කියන්න ඕනේ නැහැ නේ. එතකොට තමන්ට ඊටට පීඩා දෙන දෙන හිත අපිරිසිදු වෙන දේවල් ගැන තමන්ට ඊටර හිතන කාලයක් නැහැ. මොකද මහා පිං උල්පන් සතුටගෙන දෙන මහා උත්තරීතර රත්නයන් තුන තමන්ගේ ජීවිතයේ වැඩිපුර මතක් වෙනවා දෙපතා. මේක තමයි පුණ්‍ය සංකේතය, පිණේ සත්ව. අනිත් කාරණේ තමයි පින්නතින අනිත් පිං උල්පත් පහ තමයි පානාතිපාතා පටිවිරතෝ හෝති, අදින්නාදාන පටිවිරතෝ හෝති, කාමේ සුමිච්ඡාචාර, මුසාවාදා, සුරාමීරේ මජ්ක්‍ධිමාදග්ගාන පටිවිරතෝ හෝති. මේ පස් පවලින් මෙන්නේම පංචශීල ආරක්ෂා කිරීම. අපි පින්නතින දිනපතාම බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි කියලා කියනවනේ. අපිට ඇත්තමිට මේක වෙහෙසක්. අපිට ඇත්තමිට හිතනවා මේක මෙච්චර කියන්න ඕනද කියලානේ. නමුත් පින්නතින බුදුහාඳුරෝ සාරසංඛ්‍ය කල්පලක්ෂණයක කළපෝ ආර්ය පරිශ්‍රණයකින් ඉදිරිපත් කරපු මහානාවරණයනේ. තමන්ගේ ඉගෙනම ලෞකික මට්ටමේ ඉඳලා ඉහළ කුසලයේ වර්ධනය කර ගන්නවා නම් මේ තුන ගැන ප්‍රසාදයෙන් දෙන විදිහට තමන්ගේ දිවි මඟ සකසා ගන්න කියලා. අනිත් පැත්තෙන් හැකි තාක් දුරට පංචශීලය ආරක්ෂා කරන්න. සමාජ දැනට තමන් සිල්පද වලින් දෙකක් වෙන පුළුවන් ආරක්ෂා කරන්න. තුනක් වෙන්න පුළුවන්, හතරක් වෙන්න පුළුවන්. කමන්නේ ඒ මට්ටමින් ඉඳගෙන ටිකෙන් ටික සිල්වන්තව වැඩි කරගන්න. කවදා හරි දවසක මම පංචශීලය නොකඩව අඛණ්ඩව රකින්න කෙනෙක් බවට පත් වෙන්න ඕන කියන විශ්වාසයක් තමන් තුළ ඇති කරගන්න. මෙන්න මේ කර්ම වලින් තමන් ඉන්නව නම් පිළිතුරේ ඒ විතරක් නෙවෙයි අනිත් පැත්තේ මෛත්‍රී භාවනාව. මේ කර්ම වලින් තමන් ඉන්නව නම් තමන්ගේ ජීවිතයේ වැඩිපුර මුකුසල් කරගන්න කෙනෙක් බවට පත් වෙනවා. ලාංකික මට්ටමේදී. ඒ විතරක් නෙවෙයි පිළිතුරේ මේ අමතරද යම් කෙනෙක් සමසතරේ කර්මස්ථාන වලින් දස අනුසති, දස අසුබ, දස කසින, සතර බ්‍රහ්ම විහරණ, සතර ආරෝප ධ්‍යාන, ඒ වගේම ධාතු මනසිකාරය, ආහාර පිටිකුල සංඥාව, මෙන්න මේ කමඨාන 40න් මොනම හෝ කමඨානක් තමයි වඩිනවනම්, අයිත්‍රි භාවනාව, බුදුගණ භාවනාව, අසුභ භාවනාව, මරණානසතිය, ආනාපානසතිය, මෙන්න මේ කිසියම් සමත භාවනාවක් අඩුම ගානේ දිනකට විනාඩි 5ක්වත් තමන්ට වඩන්න පුළුවන් නම් ඒක පින්නතුනේ ලෞකික වශයෙන් කාම ලෝකයේ කාම සුගතියේ සියලුම සැපට වඩා සියලුම මානසික සුවයට වඩා ඉහළම සතුටක් කියලා දේශනා කළා. යම් කෙනෙක් අඩුම ගානේ විනාඩි කිහිපයක් හරි සමත කමඨහනකින් සිත එකඟ කරගන්න තමන් දක්ෂුනොතින් ඒ වෙලාවට තමන්ගේ තියෙන මානසික සතුට සතර ආපාය මනස ලෝකයේ දිව්‍ය ලෝකහාය කියන මේ සියලුම භූමීන් ඉක්මවල යන සතුට ඒ මොහොත තුළ තමාරවන බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවයි. පිනතුන් වහන්සේගේ සුවිශේෂී වූ ඥානයෙන් ලෝකයේ කෙරෙහි අපරිමිත කරුණාවකින් සාරස්සංකේ කල්පලක්ෂයෙන් කරපු මහා අනාවරණයක ප්‍රතිඵලයකින් අපට එකම ලක්ෂණයට මේ කාරණා ටික අපි අත්දැක දෙලා තියෙනවා. එනිසා ඒ ටික තමන් අරගෙන තමන්ට ලැබෙන ලෝකෝ කිනකට ඒ දේ තමන් උපරිම ලෙස හිතේ ධාරණය කරගෙන මේ ශාසනය තුළ ලෞකික වශයෙන් ඉහළම කුසලයේ තුළ තමන් හික්මනට ඕන දිනවනට ඕන. මෙන්න මේ තුන සෝකං සුඛ විපාකං කියපු විදිහට සැප විපාක ගැන දෙන සැප කර්ම අපි කරනකොට සුදු විපාක ගැන දෙන සුදු කර්ම අපි කරනකොට අපේ ජීවිතේ මා කාරණා වෙනතන සාර්ථක වෙනවා. අපිට අතීත කර්ම ශක්තිය විදිහට එන්න තියෙන බොහෝ අක්ෂර විපාක වුණා වැඩ කරගෙනවා. එතමිට අපි දන්නේවත් නැහැ. අපි ඇත්තටම වෙනතන අපිට අද ජීවත් වෙන්නේ ඒ මේ ජීවිත කාලය කරපු කර්ම වලනිසංස. දැන් බලන්න කල්පනා කරන ඔබත් එක්ක එකමයි ඉස්කෝලේදී යාළුවන්ගෙන් කී දෙනෙක් නම් දැන් මේ විදිහට ඇද්ද? කී දෙනෙක් නම් ලෙඩ දුක්වලට පත් වෙලා එක්කැන්නේ ඇද්ද? කී දෙනෙක් නම් තමගේ දරුවෝ නැති වෙලා නොයේ අනතුරු වෙලා දුකට පත් වෙච්ච අය කොච්චර නැන්ද? ඒ හැමදෙනාම අතුරින් බලන්න ඔබ මේ තත්ත්වයට රැගෙන ආපු ආකාරය හැම දෙයකින්ම බේරලා ලොකු දෙයක් ඕනේ අනුගානේ මදුරු දුකට ඩෙන්ගු මදුරු දුකට හානියක් වුණා නම් මොකද වෙන්නේ? අපේ ජීවිතේ මේ මොහොතේ නෑ නේද? ඒ මදුරුවන්ගෙන් පාවා ඔබ බේරලා බේරලා මේ තත්ත්වයට හැදින ආවේ නිකන් නෙවෙයි ආන්දෙන් වෙච්ච දෙයක් නෙවෙයි මේක. මේක තමයි කම්ම පරිූපගා ජීවි කියන්නේ මේකයි කර්මෙන් ජීවත් වීම කියන්නේ මේකයි. හැබැයි කර්මෙන් විතරක් නෙවෙයි ලෝකේ සත්‍යයෙන් ජීවත් වෙන්නේ උත්තාන පරිූපගා ජීවිමුත් වෙනවා. සමාජ සත්‍යයේ කර්මයන්ටත් අඩුයි. නමුත් දැඩි උත්සාහයෙන් වීර්ය කළ ජීවත් වෙනවා. විශේෂයෙන් මේ වගේ පටිරණ්ඩාල අය කර්මයේ ප්‍රතිසහ නොකර මහත් උත්සාහයෙන් ඒගොල්ලන් කර්මය ජය ගන්නවා. එතකොට ඒ කරන ක්‍රියාව අලුත් කර්මයක් බවට පත් වෙනවා. පුබ්බේට කටගුණ්‍යතා කියලා කිව්වහම අපි හිතන් ඉන්නේ ගියාත්ම භවවල කරපු කර්ම විතරයි කියලා නේද? නෑ පින්නතුන උදේ කරන කර්ම හවසට විපාකයක් බවට පත් වෙනවා. ඒසා මේ ජීවිත කාලයේ කෙනෙක් මහන්සියෙන් වැඩ කරෝතින් එතැන් පිට මහා කාන්තර ප්‍රදේශ ෂේම භූමියකින් පත් කරන මිනිස්සු. ඒකට කියන්නේ උත්තාන පරිූපගා කියලා. මහත් උත්සාහයෙන් වැඩ කළා කර්මයෙන් යන පුළුවන් අපට. ප්‍රයෝග සම්පත්තිය කියලා ප්‍රයෝග සම්පත්තිය කියලා මේක දහම් තුළ කියනවා. විපත සම්පතක් බවට පත් කරගන්න පුළුවන් තමයි දැරි උත්සාහයෙන්. ඒ වගේම තවත් සමහර සංඛ්‍යන් ඉන්නවා උත්තාන කම්ම ඵලෝපදා කියලා. කර්මයේ අවසානින් දෙකෙම ජීවත් වෙන සත්තු. ඒ තමයි මිනිස් රෝගින අපි බොහෝ දෙනෙක්. ඒක අතකින් කර්මය කියනවා. අනේ තකින් ඔබ මහන්සි ඉගෙන ගත්තා. ඒ විතරක් නෙවෙයි වා මහන්සියලා ඔබ ඉපදෙන්න රැකේ ඉඳලා දුරම රටතාව නේද? දවසක් ෆ්ලයි කරලා ලංකාවේ ඉඳලා ශ්‍රී ලංකාවේ ඉඳලා කෙළවරේම තියෙන රටකට ඔබ උස්සහින් ආවා. ඒ උත්හාන පළපදා කියන්නේ ඒකයි. ඒකට ඒක අතකින් කර්මයක් එකතු වුණා. මේ දෙකම තුලින් ඔබ ජීවිතය ජය ගන්න සාර්ථකයි. මෙන්න මේ දේවල් කරන අතරේදී අපි කොයිතරම් හොඳ කර්ම කළා අපිට ජීවිතේ ජය ගන්න බැරි කාරණා තියෙනවා. ඒ මොනවද? ඒ තමයි මහලු වීම කියන අභියෝගය අපිට ජය ගන්න බැහැ. ඒ වගේම මරණය කියන අභියෝගය මේ චැලෙන්ජ් එක අපිට අභියෝගය ජය ගන්න බැහැ. අනිත් එක නැවත ඉපදීම කියන එක. යම් කිසි කෙනෙකුට අබුද්ධෝත්පාදන කාලේ වුණත් ධ්‍යාන වඩන බ්‍රහ්මලෝක යන්න පුළුවන්. බුදුහාමුදුරුවෝ පැහැදිලිවම දේශනා කරනවා. ලෝකෙට සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් අවශ්‍යයි. ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ දහම ලෝකෙට අවශ්‍යයි කියලා උන්වහන්සේ දේශනා කළා. ඒ අවශ්‍ය වන්නේ ලෝකේ තථාගත සද්ධර්මයක් බබලන්නේ ඒ තථාගතයන් වහන්සේ දේශනා කරන ශ්‍රී සද්ධර්මය බබලන්නේ කාරණා තුනක් නිසා කියලා. කාරණා තුනක් ලෝකේ තියෙන නිසා. මොනවද ඒ කාරණා තුන? ඒ තමයි මහලු වීම කියන කාරණේ. මරණය කියන කාරණේ. නැවත ඉපදීම කියන කාරණේ. මෙන්න මේ අභියෝග තුන ජය ගන්නයි ඒකට මාර්ග දේශනා කරන්නයි සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වෙනවා. අන්නේ උත්තමයන් වහන්සේ ලෝකෙට අනාවරණය කරන සුවිශේෂී කර්මයේ හතරවෙනි කර්මය තමයි අත්ථේ මෙත්තේ කම්මං අකන්නසුඛං අකන්නසුඛ විපාකං කම්මක්ඛය සම්බන්ධදී. කරුත් නොවන සුදුත් නොවන කර්මයක් දේශනා කළා. කර්මක්ෂය කිරීම සඳහා හේතුව. පින්නතුනි අර සුක්ඛං සුඛ විපාකං කියන මට්ටමින් අපි සුදු විපාක ගැන දෙන සුදු කර්ම කරා ධ්‍යාන මට්ටමින් අපි කර්ම කරා. අපේ ලක්ෂණය මොකක්ද? අපි අවිද්‍යාවෙන් මිදෙලා නැහැ. අවිද්‍යාව කියන්නේ සංඛාරා කියන්නේ මේකයි. මොකක්ද අවිද්‍යාව කියලා කියන්නේ? අවිද්‍යාව කියන්නේ ඇතෙන් රූපයක් පේනකොට අපට හිතෙන්නේ ඒ පේන රූපේ පේන්නේ බාහිර තියෙන විදියට මේ අපිට පේන්නේ කියලා. ඔබ දැන් මේ හෝල් එක දකිනකොට මේ බිත්ති ටික දකිනකොට ඔබට පේන්නේ මේ බිත්ති ටික මට පේන විදියට තමයි හැම කෙනාටම පේන්නේ කියලා. ඒ විතරක් නෙවෙයි මේ බිත්ති ටික මේ පන්සල කලින් තිබ්බ මම දෙන්න කලින් මං ගියාට පස්සෙත් මේක මේ විදිහටම තියෙන දෙනවා කියලා. මේක යම්කි මට්ටමකට හරි හැබැයි සම්මුති සත්‍ය තුළ විතරයි. පින්නතනි කර්මයන් ක්‍රියාත්මකවන්නේ සම්මුති සත්‍ය තුළ විතරයි. පරමාර්ථ සත්‍ය දැනුම් කර්මයේ පොර යනවා. කර්මය ජය ගන්නවා. කර්ම ශක්තිය ධර්ම ශක්තියෙන් ජය ගන්නවා. පින්නතුනි මේ කර්ම චක්‍රයේ ඉන්නවට සමහරවයි මොකන්ද? අපි නිතරම බාහිර දෙයක් මත යැපෙන්නේ. අපි දෙයක් මතක් කරනකොට අධිවචන සම්පස්සයයි කටික සම්පස්සයයි කියන කාරණා දෙකක් තියෙනවා. අපි අස්කනාසාදි ඉන්ද්‍රිය පහෙන් යමක් ගන්නකොට අපිට හිතෙන්නේ ඒකට අනුරූප වූ සිතිවිල්ලක් හිතේ නිර්මාණය වෙනවා තමයි. ඒ වගේම සිතේ සිතිවිල්ලක් අපි හිතනකොටම අම්මා කියලා කියනකොටම අපිට බාහිර ලෝකයේ අම්මා ඉන්නවා කියලා පේනවා. අම්මා මිය ගියත් අම්මා ඉන්නවා වගේ පේනවා. ඇයි පේන්නේ? අපට ඒ දේ නමස්කාරයෙන් යම මිය ගියා කියන කාරණේ නෙමෙයි මේ නම්ම කරපු කීපු දේවල් දැන් කරනවා වගේ අපට පේනවා. මෙන්න මේ සිද්ධියම තමයි පිටුදෙන මරණාසන්න මොහොතේ තියෙන්නේ. මරණාසන්න මොහොතේ අපට අම්ම සිහිපත් වෙන්න පුළුවන්. රුවන්වැලි සෑයඩ කරපු පූජාවක් මතක් වෙන්න පුළුවන්. සිරිපාදේ ගිහි බෙක සිහිපත් වෙන්න පුළුවන්. කාණාරි වැඩ දෙවැඩක් කරපු එකක් නම් මතක් වෙන්න පුළුවන්. මතක් වෙනවත් එකම මොකද්ද වෙන්නේ? ඊට අදාළ රූප ටික අපේ ඇස ඉදිරි පිට තියෙන වගේ නිර්මාණය වෙනවා. ඊට අදාළ වූ කර්මානුරූපව තියෙන ලෝකෙක අපි ඉපදෙනවා. ඇතැම් වෙලක මා ජීවිත කාලය මමට හුඟා ආදරෙන් හිටියා නම් අම්මා මිය ගිහලා ගියත් මරණාසන්න මොහොතේ අම්මා සිහිපත් වෙනවා. අම්මා ඉන්න ලෝකෙට අදාළ තැනක තමා පිළිස්සෙ ගන්නවා. අම්මගේ කර්මයක් තමගේ කර්මයක් දෙකම කිට්ටු වෙන ගියා නම් ඇතැම් වෙලක අම්මා කලින් මිය ගිහිල්ලා තමන් එනකම් බලාගෙන ඉන්නත් පුළුවන් මවුස සූදානම් කරගෙන ඊට අනුරූප ලෝකෙට තමයි ඉපදෙනවා. එතෙම මෙතන අම්මගේ කර්මය තමගේ කර්මයකට නොගැලපුණොත් ඒ ඉන්න ආශ්‍රිතව එතෙමට දුර්වල කර්ම ශක්තියකින් හෝ ඊට වඩා සුගති ස්ථානයකින් ඊට බැලමිලාගෙන ඉපදෙනවා. මෙන්න මේ ගමන තමයි වෙනතන අපි මේ සංස්කාරය ආවේ. අපි මගුල් සංකලෙම අපි මේ ඉපදෙනවා කියන්නේ මේක තමයි. මේ කර්ම කරපු අය ඊට අනුරූප වූ සමීප තම ඥාති මිත්‍රාදීන් වෙලා විතරක් නෙවෙයි අපිට ඉන්න සුරතල් සතුන් හිටන් එකට ආපු ගමනක් මේ තියෙනවා. මෝහනය කරනකොට ඒක බොහෝ විට අනාවරණය කරගෙන තියෙනවා. පින්නතුනි මෙන්න මේක තමයි අවිද්‍යාපත්‍යා සංඛාරා කියන කර්ම රැස් කිරීමේ ස්වභාවය. එතකොට මේ තුල ඉඳී අපට කුසල කර්ම කරගෙන ලෞකික කුසල කරගෙන අපිට සුභදීට යන පුළුවන්. එහෙම ගමනක් තමයි මේ අත්භවයට අපි ඇවිල්ලා තියෙන්නේ. හොඳ පින්කම් කළා, හොඳ අම්ම තාත්තා ලැබෙලා, ධනමත් ලැබෙලා, නිරෝගී සම්පත්ති සිරුලක් ලැබෙලා මේ හැමදේම ලැබුණේ අර මනස කුසලයේ පැත්තට මෙනිපුර යොමු කරන්නේ ඒ නිසා. හැබැයි මරණාසන්න මොහොතේ අපේ මනසට ආපු ඒ සිතිවිලිත් ඔස්සේ හටගත්තු රූප ටික ලෝකයේ ඇති දෙයක් ඇනින් අපිට පෙනී ගියා. ඒ නිසා නැවත ලෝකෙක පිලිස්න ගත්තා. බුදුරජාණන් වහන්සේ නම් අපට මොකද දේශනා කරන්නේ? මෙන්න මේ නැවත පිලිස්න ගැනීමකට නොයන විදියට කර්මක්ෂය කරන්නේ කොහොමද කියලා. එතකොට ලෞකික කුසලයේ ඉඳලා සුගතිගාමී වෙන්න අත්‍යමිකමේ සම්මාදිට්ඨියේ සාස්වා පුඤ්ඤමානියා උපදිවේ සංකා කියපු විදිහට උපදි සම්පත් කියන දෙන සම්මාදිට්ඨියේ විතරක් ප්‍රමාණවත් කම්මස්සකට සම්මාදිට්ඨියේ විතරක් ප්‍රමාණවත් සුගතියකට යන්නට. නමුත් ඒ සුගතියක් ඉක්මවල දුකෙන් සම්පූර්ණ නිදහස් වෙන නම් දෙවෙනි සම්මාදිට්ඨිය යන අවශ්‍යයි. ඒ මොකද්ද? අත්‍යමිකමේ සම්මාදිට්ඨිය අරියා අනාස්වා ලෝකෝත්තර මාර්ගාන්තය. ආරියෝ අනන්තරෝ ලෝකතරෝ ආරස්ථානික මාර්ගයට අන්‍යක් වූ සම්මාදිටියක් තියෙනවා. අන්‍ය සම්මාදිටිය ලබන ගමන් අපි මොකද කරන්න ඕන? චතුරාර්ය සත්‍යයේ පරිසම්පාදේ පදනම් කරගත් දාම කල්යාණ මිත්‍රයන්ගෙන් අහලා සතර සතිපට්ඨානය තුළින් වෙන්නට ඕන. එහෙනම් අපේ ජීවිතේ මොකද වෙන්නේ කියන කාරණය ගැඹුරින් තීරණය කිරීම. අපේ ජීවිතය කියන්නේ මොකද්ද? ඇසෙන් රූප දැකීම, කනෙන් ශබ්ද ඇසීම, නාසයෙන් ගඳ සුවඳ විඳීම, දිවෙන් රස විඳීම, කයින් පහස, මනසට අරමුණ. මෙන්න මේ අභ්‍යන්තර ආයතන හයයි. ඒ ආයතන හයට ගෝචර වන බාහිර අරමුණු කියන මේ ආයතන 12ම ස්වභාවය මොකද්ද? මේ ආයතන 12ම ස්වභාවය තමයි අහුත්වා සම්බුතන් පුත්වාන භවිසති. පෙර නොතිබී හටගත්තා ඉතුරු නැතුවම නිරුද්ධ වෙනවා. චක්කු අනිච්චං, රූපං අනිච්චං, චක්කු විඥානං අනිච්චං. ඇස අනිත්‍යයි, රූපය අනිත්‍යයි, චක්කු විඥාන අනිත්‍යයි. ඇස අනිත්‍යයි කියන්නේ මොකද්ද? සාමාන්‍ය ලෝකයේ ඇස අනිත්‍යයි කියලා කියන්නේ මේ ඇස උපදෙදී ලැබෙච්ච ඇස ටිකෙන් ටික නොපෙන යනවා කියන එක. ඒක නෙමෙයි බුදුහාඳුරුවෝ චක්කුම් අනිච්චං කියලා කියන්නේ. චක්කුම් අනිච්චං කියලා කියන්නේ ඇස සජීවි වෙන්නේ රූපය, විඥානය ආදී අනිත් කාරණා තියෙන අවස්ථාවක සජීවි වෙන්නේ. එක විටක එක ආයතනයක් විතරයි ක්‍රියාත්මක වන්නේ. ඒ ක්‍රියාත්මක අවස්ථාවේ අපි සමස්ත ජීවිතයේම මේ ඉන්ද්‍රිය බලපත් වෙනවා. ඒ විතරක් නෙවෙයි අවස්ථාවේ ස්කන්ධ පංචකයක් හටගෙන නිරුද්ධ වෙනවා කියන කාරණා. මෙන්න මේ හරියට නොනින් දැක්කොත් පින්නතුනි අපි ඇසෙන් රූපයක් දකිනකොට කනෙන් ශබ්දයක් අහනකොට අපි දක්ෂ වෙනවා මේක කලින් තිබිලා ඇසිච්ච දෙයක් නෙවෙයි මේ මොහොතේ හේතු ඇති කල්ලි හටගත්තු දෙයක්. වැඩි දෙයක් තියා තමන්ගේ දරුවා දෙස බලනකොට තමන්ට දරුවා තමන්ගේම දරුවා මතක් වෙනකොට ඒ දරුවා මව කුස පිරිසිඳ ගන්න හිටිය කාලේ ඉඳන්ම දේවල් ටික ඔබට මතක් වෙනවනේ. ඒක තමයි සම්බුද්ධ සත්‍ය කියලා කියන්නේ. ලෝකයේ තුල ලෞකික සත්‍ය එක. නමුත් දරුවා කියලා ඔබට සජීව වෙන අවස්ථාවේ පරමාර්ථ සත්‍ය මොකද්ද? ඒ මොහොතේ ඒ අත්දැකීම ආවේ ඒ වර්තමාන අත්දැකීම කලින් මෙතෙන්ට ආපු එකක් නෙවෙයි. කලින් සිතිවිලි ටිකේ බලපෑමක් මෙතෙන්ට වුණා. හැබැයි කලින් සිත එහෙමම මෙතෙන්ට ආව නෙවෙයි. මේ හටගත්තේ අලුත්ම සිතක් හේතු ගානක එකතුවකින්. ඒ විතරක් නෙවෙයි, ඔබ යමක් ගැන සිහි කරනකොට ඒ සිහි කරන දේ විතරයි තමගේ ජීවිතය කියලා කියන්නේ. ඔබ දරුවා ගැන සිහිපත් කරනකොට ඔබේ සමස්ත ජීවිතයම දරුවා. ඔබ අම්මා ගැන සිහිපත් කරනකොට සමස්ත ජීවිතයම අම්මා. ඔබ වැඩ කරන තැන ගැන මතක් කරනකොට ඔබේ සමස්ත අධ්‍යක්ෂණයම මේක. යමක් සිහි කරනකොට ඒ සිහි කරන මොහොතේ විතරයි ඇත්තටම අපේ ජීවිතය අංශ දෙයක් කියලා හිතන්නේ. පරමාර්ථ සත්‍ය මේකයි. මෙන්න මේක යම් කිසි කෙනෙක් නුවණින් දැක්කනම් ඒ දැකපු කෙනාට බාහිර ලෝකයේ පුද්ගලයවත් ද්‍රව්‍යවත් නිර්මාණය වෙන්නේ නැහැ. බාහිර ලෝකයක් නැහැ කියන කතාව නෙවෙයි. බාහිර ලෝකයේ අත්දැකීම තියෙන්නේ සමන්‍ය අත්දැකීම ලබන මොහොතේ විතරයි. ඒ විතරක් නෙවෙයි, ඒ දේ තුළින් බාහිර රූපයක් පුද්ගලයේ තමන් නිත්‍ය වශයෙන් නිර්මාණය කරගන්නේ නැහැ. ඒක හටගෙන නිරුද්ධ වෙන අත්දැකීමක් විතරක් විදිහට තමන් දකිනවා. ඒ දකින මොහොතක් පාසා මොකද වෙන්නේ? ඒ තමන් දකිනහන දේ තුළින් මහලු වීමකට, මරණයකට නැවත උපතකට යන්නේ නැහැ. මේකට තමයි කියන්නේ අජරාමර කියලා. අජරාමර කියන්නේ මේකයි. යම් කිසි වෙලාවක ඔබ ඇහෙන් දකින රූපයේ දරුවා ගැන දැක්කනම්, අම්මා තාත්තා ගැන සේපත් කළා නම්, ඒ දේ බාහිර ඇති දෙයක් රූපයක් නිර්මාණය කරගෙන ඇති දෙයක් විදිහට ගත්තනම් ඔබ ඉන්නේ ජරා මරණ ස්පර්ශ කරමින් ඉන්නේ. දුක ස්පර්ශ කරමින් ඉන්නේ. ඒ නිසා තියෙනතන මෙන්න මේකයි බුදුදහමෙන් අනාවරණය කරන කර්මය නිරුද්ධ කරන විදිහේ අකන්න අසුක විපාක බවට පත්වන සංස්කාර රැස් කිරීමේ මාර්ගය. මෙන්න මේක මුලින් සුතමේ ඥාණයෙන් අහලා දැනගන්නට ඕන. සුතමේ ඥාණයෙන් අහලා දැනගත්තට කෙලෙස් නිරුද්ධ වීමක පාරවෙන්නේ නැහැ. ඒ සඳහා මාර්ගයක් තියෙනවා. ඒ තමයි සතර සතිපට්ඨාන කියලා කියන්නේ. කායේ කයනෝ බලන්නට ඕන. වේදනාවන්හි වේදනාවන්ව, සිතෙහි සිතානව, ඒ වගේම සිතවිලිවල සිතවිලි යනෝ බලන්නට ඕන. බලන විතරක් නෙවෙයි බුදුහාඳුර සතිපට්ඨානය කියන එකක් දේශනා කළා. මේ හතර තුර කායේ කයන පස්සේ විහෙරති. කායේ කයනෝ බලන්න. වේදනාස් වේදනස් පස්සේ විහෙරති. වේදනාවන් වේදනානෝ බලන්න. චිත්තේ චිත්තාන පස්සේ විහෙරති. සිතේ සිතානෝ බලන්න. ධම්මේසු ධම්මාන පස්සේ විහෙරති. සිතවිලිවල සිතවිලිනෝ බලන්න. මේක සතිපට්ඨානය. බුදුහාඳුර සතිපට්ඨානය විතරක් නෙවෙයි දේශනා කළේ. සතිපට්ඨාන භාවනාව දේශනා කරනවා. ඒ මොකද්ද? ඒ තමයි සමුදය ධර්මාන පස්සේ වේදති, වය ධර්මාන පස්සේ වේදති කියන කාරණය. මේ කාය වේදනා චිත්ත ධම්ම කියන මේ හතර හේතු ඇති කල් හට ගන්නවා. හේතු නිරුද්ධ වීමෙන් එතනම නිරුද්ධ වෙනවා. නැති කිංති ලෝකේ උපාදීයති. එහෙම සිතන කෙනාට උපදේ වශයෙන් ගන්න ලෝකයක් ඇහෙන්නේ නැහැ. ඔව් හටගෙන නිරුද්ධ වීම විතරයි දකින්නේ. හැබැයි මෙහෙම දර්ශනයක තමා මානසිකව ජීවත් වුණත් භෞතික ලෝකයේ තුල සාමාන්‍ය ලෝකයේ තුල හොඳට යුතුකම් ටිකක් කරනවා. එනකින් රක්ෂා කරනවා, දරුවාගේ යුතුකම් ටික කරනවා. වෙනදනක් වඩා තමා ක්‍රියාශීලී පුද්ගලයෙක් බවට පත් වෙනවා. වෙනද තමන්ගේ රෙදි ටික විතරයි හේදුවේ. මියා ඔබ දෙනබන මාසිකේ දර අනිත් කෙනාගේ රෙදි ටිකත් එක්කම හොදනවා. වෙනද තමන්ගේ වාහනේ විතරයි හේදුවේ. මේ අවබෝධය ලැබුණට පස්සේ අනිත් කෙනාගේ වාහනේත් එක්කම හොදන වෙනදෙන වඩා විනාඩියක් කලින් කලින්ම තමනාව දෙනවා. ඇයි එහෙම කරන්නේ? එහෙම කරන්නේ මේ ධර්මයේ සම්දිට්ඨික බව දකිනකොට යා මේ බාහිර ලෝකයේ සංසම්ම තියාගන්න යා කටයුතු කරනවා. ඇයි මේ බාහිර දේවල් ටික නෝර මහත්යමනාප කරගත්තොත්, දරුව ටික කීකරු කරගත්තොත්, මේ හැකියාව අවුල් කරගත්තොත් මේ ගමන යන්න බෑ. ඒ නිසා කොහොම හරි අනිත්‍යයට වැඳලා හරි අනිත් අය සංසම් කරගෙන තියා ගන්නවා. තමන්ට මේ දුක ටිකෙන් ඉක්මනින්ම නිදහස් වෙන්න. ඒ විතරක් නෙවෙයි තියෙනුනේ මේ ධර්මයේ ආනිසංස දකින කෙනා ඊළඟට තමන්ගේ ළඟම ඉන්න ඥාතීන්ට හැකි තාක් ඉක්මනින් මේ ධර්ම පණිවිඩය දෙනවා. ඒක පළවෙනි පියවර තමයි අපි කියපු විදිහටම අර පුණ්‍ය ගංගා 8 ත්‍රිවිධ රත්න සරණ යාම, පංචශීල රැකීම කියන මෙන්න මේ කරුණුවට හැකි තාක් දුරට තමන්ගේ ළඟම ඉන්න තමන්ගේ උපුලේ ඉන්න දරුවාගේ ඉඳන් තමන් ඉතාම ආදරය කරන අඩුමගානේ 10 දෙනෙකුටවත් මේ උරුමය ලබා දෙන්න. එහෙම කරන්නේ. එහෙම කරන්නේ ඒ ළඟම සමීප ඥාති මිය ගියාම තමයි තමට වාහ දුක ඇති වෙන්නේ. අන්නේ මිය ගිහපු දවසට සුගතිගාමී වෙන විදිහට තමයි කයෙන්ම උදව් කරලා තියෙන්නේ. දරුවා පොඩි කියලා නිකන් ඉන්නේ නැහැ. ඇතැම් විට දරුවා තමන්ට කලින් ජීවිතේ සම්බන්ධ පුළුවන්. ඔබ දැක ඇති අනුදුර වලට පත්වෙච්චයි මේ සමාජයේ මේ එකම දරුවාගේ යාමල තාත්තා. තමන්ගේ දරුවා හිමිල දුක්ේ නැහැ කියදෙන මේ සමාජයේ ඉන්නවද? ඉතින් වෙන තුනේ දරුවා මේ ලෝකෙට ආවේ මේ සුගතියට සහ නිවනට වැඩ කටයුතු කරගන්න. එනිසා පෙනුතුනේ අඩුම ගානේ අර යෝවාද සම්පවරෝ මනු ජේසු කියන ගාථා ටිකනේ දරුවන්ට උදහාස කියවන්නේ. ඒක කියවත් නැති. ඒකින් කියන්නේ කවුරු පිළිවදද? ඒකින් කියන්නේ බුද්ධ ධර්ම සංගය කියන ත්‍රිවිධ රත්නය ගැන කියන්නේ. පෙනුතුනේ බලන්න අපි අතීත අම්මතාත්තල කොච්චර අර්ථවත්ද මේක කියවෙන්නේ පාසල යන වෙලාවේදී මේක කියන්නේ දරුවන්ට අනුතරක් වෙයි කියලානේ. නමුත් පාසල යනකොටත් මේක කියලෝනේ යවන්නේ. මේ ගාථා තුන පිනතුනේ දරුවන්ට සිංහල බැරිමත් කමන්නේ අඩුම ගානේ මේ ගාථා තුන ඒ වගේ මේ තිවිසෝ සාන්තෝ සුපටි පන්න මේ පාඩ තුන අනිවාර්යයෙන්ම දරුවන්ට පාඩම් කරන්න. දරුවෝ දෙක අඩුම ගානේ මාසයක්වත් විනාඩි 10ක් දවසට අරගෙන මේ ගාථා ටික මේ පාළි පාඩ ටික දරුවෝ දෙක හවසට විනාඩි 10ක් හරි කරන්න මේක කියන්නේ. දරුවන්ට ඇත්තටම ආදරේ නම් ඒක දරුවන්ට ලොකු ආශිර්වාදයක්. ඉගෙන ගන්න එකට නිරෝගී භාගයට පිළ ජීවනයේ දරුවන්ට ඒක ආශිර්වාදයක් විතරක් නෙමෙයි. ඒ දරුවන්ට අනුතරක් වෙනවා කියන්නේ මේ ඉන්න තැනට වඩා සුගතියකට යන්නට ඔබ දරුවන්ට උදා කරලා තියෙනවා. ඒ තරම් මේ පුඩා කාලේ පටන්ම පංචශීලය ආරක්ෂා කරන දරුවා යොමු කරන්න. දරුවන්ට නිවැරදි වුණු තරමටයි තමන්ගේ ජීවිතයේ සතර සැනසීම තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි තමයි සිදු කරන හැම දිනකටම බෞද්ධ නොවුනත් අඩුම ගානේ පංචශීලය ආරක්ෂා කරන්නට මෛත්‍රී භානා කරවන්නට තමන්ගේ යහළු මිත්‍රාදී යොමු කරන්න පුළුවන් තරම් ඒකේ අසුබති නාමයෙන් සඳහා කරන උපකාරයක් බවට පත් වෙනවා. පින්තුනි යම් කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ කර්ම ක්ෂය කිරීම සඳහා හේතු වන මෙන්න මේ පරිසම්පාදයේ සහිත වූ ඒ කියන්නේ හේතු වැඩි කලින් හටගන්න එතනම නිරුද්ධ වෙන මේ අපේ ආධ්‍යාත්මික ජීවිතයේ යම්කින් සමුදේ ධර්ම සම්බන්ධයෙන් නිරෝධ ධර්ම මේ හේතු වැඩි කලින් සිතක් හටගෙන එතනම හේතු නිරුද්ධ වෙමින් නිරුද්ධ වෙලා යනවා. සංවේ සංකාර අනිත්‍ය කියන්නේ මේකයි. බාහ්‍ය ධර්මයේ දිට්ඨිය දිට්ඨමත්තන් කියවෙත් මේකයි බුදුහාඳුරෝ. විවිධ ආකාරයෙන් අවිද්‍යාමය සංකාර කියලා කියන්නේ මේක. යේ ධර්ම කියලා ගාථාවෙන් දැරුවත් හාඳුරන්න අත්‍යහාර දේශනා කියත් මේ අර්ථයමයි. මේ අර්ථය තේරුම් ගන්න පමණට තේමිතුනේ සක්කාන සූත්‍රයේ සඳහන් වෙනවා ත්‍රිවිධ උපපරික්ෂාවකින් යුක්ත වෙනවා කියලා. නුවණැති කෙනා ස්කන්ධ ධාතු ආයතන වශයෙන් රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ වශයෙන් හරි ඒ වගේම ඇස රූප ආදී ආයතන වශයෙන් හරි ධාතු සෝ ධාතු වශයෙන් ධාතු 18ක් තියෙනවා. චක්ක ධාතු, රූප ධාතු, චක්ක විඤ්ඤාණ ධාතු ආදී ධාතු වශයෙන් හරි සමුදය ධර්මානුපස්සී විහෙරති, වය ධර්මානුපස්සී විහෙරති කියලා බලන්න. හට ගැනීම නිරුද්ධ වීම හැකි තාක් දුරට බලන්න. බලන තරමට මොකද වෙන්නේ? තමා බාහිර දෙයක් පුද්ගලයේ තුළ හිත යකන ගතිය එන්නෙම අඩු වෙලා තමන් නිදහස් විමුක්තිදායී පුද්ගලයේ පාටපත් වෙනවා. තමන් තුළම තමන්ගේ ප්‍රඥාව තුළ තමයි යැපෙන කෙනෙක් බවට පත් වෙනවා. ඒක පැත්තකින් තින් ගංගාත්ති උල්පත් ජීවිතයට රැස් කරගෙන නිතරම සුගතිය ස්ථාවර කරගන්නවා. කොයිතරම් සංකීර්ණ මොහොතක මිය ගියත් කිසිදු විටක දුගතිගාමී නොවන දේ ස්ථාවර මනසක් ඇති කරගන්නවා. අනිත් පැත්තෙන් ගතවන මොහොතක් පාසාම දුකේ නිදහස් වෙන මඩිත කරනවා. අන්න ඒ ආනිසංස විදියට පින්නතුනි මේ අනිත්‍යතාවය මෙනෙහි කළ ජීවිතේ පුරාම වඩපු කෙනාට දැන් මේක මේ ජීවිත කාලය තුළදීම කිසියම් ඉදීමක් කියලා පත් වෙන පුළුවන්. එහෙම බැරුණත් දැන් මේක එතනක මරණාසන්න මොහොතේ තමන්ගේ හිතට එන සිතවිල්ල තුළින් බාහිර රූපයකට නොගසින් ඒ ඇතිවන සිතුවිල්ලම ස්කන්ධ පංචකයක් විදියට ඒකේ හට ගැනීම නිරුද්ධ වීම උද්‍යාප්පිය දැකලා අන්නේ සිතුවිල්ලේම Nirodhe දැක්කොත් කෙනෙක් මොකද වෙන්නේ? ඒ තැනත්තාගේ මරණය, ඒ තැනත්තාගේ පිරිනිවීමත්, ඒ තැනත්තාගේ රහත් භාවයත් කියන මේ තුනම එක විට සිද්ධ වෙන සමසේසේ පුද්ගලයෙක් වඩපත් වෙනවා. පින්වතුනි මෙන්න මේ සඳහා හේතු වන කර්ම තමයි බුදුහාඳුරෝ අත්තිබික්කවේ කම්මං අකන්න සුඛං අකන්න සුඛ විපාකං කම්මං එහාය සංවතති කියලා ලෝකයේ පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ කෙනෙකුගේ ශ්‍රේෂ්ඨ අනාවරණය පින්වන්ත වූ අපේ ඉදිරියේ බුදුහාමුදුරුවෝ ඉදිරිපත් කළේ. ඉතින් පින්වතුනි මේ සූත්‍රයෙන් අපිට ඉගෙන ගන්න තියෙන දේ තමයි කළු විපාක ගැන දෙන කළු කර්ම වලින් හැකිතාන්තරට ඉවත් වෙලා කල්සුදු දෙකම මිශ්‍ර වෙච්ච කර්ම හැකිතා කරන්න. එහෙමත් කළ තව කලක් යනකොට තනි කරම සුදු පාට කර්ම කරන බවට පත් වෙනවා. ඒ කියන්නේ සමත භාවනාව සමතේ සඳහා කරන කාලයේදී මේක වැඩ කරනවා. ඒක තමයි ජීවිතේ වඩාත්ම සතුටම කාරණේ වඩ පත් වෙනවා. එතකොට අනිත් අය තමන්ගෙන් කතා නොකරන තරම් සන්තෝෂ වෙනවා. දැන් නම් දකින්න දකින්න කෙනා කතා කරන්න ඕන හොඳයි කියන්න ඕන ගෞරවයෙන්ම ලස්සනයි කියන්න ඕන කොණ්ඩේ ලස්සනයි කියන්න ඕන මොන එක අපේ ලස්සනයි කියන්න ඕන. කොහොම කිව්වොත් තමයි දැන් අපි සන්තෝෂ වෙන්නේ නේ. නමුත් වෙනතුනි යම් කිසි කෙනේ සමතේ දිනු කරොත් ඒ සමතේ දිනු කරන කෙනාට වෙනතුනි අනිත් අය නොසලකා හරින තරමට සන්තෝෂය ඇත. ඒ හැම මොහොතේම යාට භාවනා කරන විවේකයක් ලබා දෙනවා. එතකොට නොසලකීම තමයි ලොකුම සැලකිල්ල බවට පත් වෙනවා. අනිත්‍යය තමන් ගැන නොසලකා හැරීමම තමයි තමන්ට ලබා දෙන ලොකුම නිදහස බවට පත් වෙනවා. එපමණේ දැනත්තා නියුණු සැනසන පුද්ගලයෙක් බවට පත් වෙනවා. අන්න ඒ සඳහා සුදු කර්ම වලින් කිරුණ ජීවිතයක් ගත කරන අතරේදී සමාහිතෝ වික්ඛේ යථානුතං අඥානති කියන විදියට එක සමාධිමත් වෙච්ච කල්ලි මේ සුතමේ ඥාණයෙන් අසා දැනගත් හේතුඵල ධර්ම එතනත් ආනුවණින් තවදුරටත් මෙනෙහි කළා. අනිත්‍ය දුකනාත්ම කියන මේ ත්‍රිලක්ෂණය ප්‍රත්‍යක්ෂ කරන කෙනෙක් වඩපත් වෙනවා. එස අනිත්‍යයි, රූප අනිත්‍යයි, චක්කු විඥාන අනිත්‍යයි මේ හැම දෙයකම පෙරපසුන වෙයි හටගෙන නිරුද්ධන ආකාරය එතනත් ආනුවණින් දකින කෙනෙක් වඩපත් වෙනවා. ඒ දකින හැම මොහොතකම මේ දැනත්තා සම්මා සම්බුද්ධ ශාසනයෙන් ප්‍රතිඵල ලබා ගත්ත කෙනෙක් බවට පත් වෙනවා. අනිත් පැත්තෙන් මේ දැනත්තා ඉහෙළම කුසලයේ කරන කෙනා බවට පත් වෙනවා. බුදුහාඳුරෝ සත්‍යඥාන සූත්‍රයෙන් දේශනා කරනවා මේ දැනත්තා ලෝකේ ඉන්න ශ්‍රේෂ්ඨතම පුද්ගලයෙක් කියලා. මෙන්න මේ පුද්ගලයාගේ ජීවිත අත්දැකීම ක්‍රියාකාරීත්වය කිංසුකෝපම සූත්‍රයෙන් දැක්වෙනවා. පින්නතුන්ට අපි කලින් සාකච්ඡා කළ මේ සූත්‍රය ගැන අර දෝතිව දෙන්නේ එක්තරා මාවතක් දිගේ දොරටු පාලය තුළින් ඇතුළු වෙලා නගරයකට පිවිසලා ඒ නගරයේ හතර මංහන්දියේ ඉන්න නගර හිමියාට පණිවිඩයක් දීලා ආපු මාවතින්ම මේ පණිවිඩ කරවන් දෙදෙනා පිටත් වෙනවා කියන කාරණේ. ඒ මොකද්ද මේ කියන්නේ? ඔව් මේ කියන්නේ අපේ ජීවිත අත්දැකීම. ඇසට රූපයක් එනකොටම සති සම්පඥානේ නැත්නම් සමද විදර්ශනා නැමැති දූතයන් දෙන්නා විසින් මේ පණිවිඩය ඇසෙන් ඇතුල් වෙලා අපේ සිත නැමැති නගර හිමියාට මේක බාර දීලා ඒ පණිවිඩයේ තිබ්බ විදියටම කියලා එතනින් පිටත් කරනවා. ඒ කියන්නේ දිට්ඨිය දිට්ඨවත් නම් කියන එක. යමක් දැක්කනම් දැක්ක විතරයි ඒ දැකපු දේ ඇසට පමණයි ගෝචර වෙන්නේ. ඒ දැකපු දේ අල්ලන්න බෑ කියන කාරණේ. දැන් මේ රෝස මල් තියෙනවා දෙමලි පාට මල්නේ රෝස මල් නෙවෙයි. එතකොට මේ මල් වල රෝස පාට පින්නතුනි මේ දෙමලි පාට අපට ගෝචර වෙන්නේ හැට විතරයි. මේක අල්ලනකොට Tamanට ඇල්ලෙන්නේ රෝස මලක් නෙවෙයි. අල්ලන්නේ අපි සතර මහා භූතරු. අපි ශබ්දයක් අහනකොට බෙරේක ශබ්දයක් අහනකොට ඇහෙන ශබ්දය අපි බෙරේ හොයාගෙන ගියොත් එනනේ ලස්සන හඬක් හඬ වගේ මේක ලස්සන සුවඳක් ඇති කියලා අපි බෙරේ ඉඹින ගියොත් මොකද වෙන්නේ? අර හරකගේ හැම තමයි ඉඹින්නේ. කට සම්බෝලට එක දිවට හරේ රසයි. අනේ මේ කට සම්බෝල ටිකක් විතර තරහ යන්නේ කියලා අපි සාක්කුවේ දැම්මත් කව ගන්න බද්ද වෙනවා. මේ ගුටි කන්නත් වෙනවා අන්තිමට නේ. ඒ කට සම්බෝල ටිකක් මහැර දැම්මත් මේ ගැහැටිය පොඩක් දාගන්න කිව්වා. පින්නතුනි එක ආයතනයකට ප්‍රිය දේ ඒ ආයතනයේ විතරයි අනිත් ආයතනයේ ආයතනයට ප්‍රිය නැහැ. අනිත් එක ඔක්කොම අපි එක එකතු කරලා ගන්නේ මනසින්. මන ආයතන. මෙන්න මේ මට්ටමට පින්නතුනි අපි ඒ ආයතනය තුලම නිරුද්ධ වෙනවා. මේක තමයි මේ කිංසකෝම සෝතනින් අපිට දෙන කණුවේ. හැබැයි බැරි වෙලාවත් සමත විදර්ශනායෙන් අපි නොහිතුවොත් සතර සතිපට්ඨාන තුල නොහිතුවොත් මොකද වෙන්නේ? ඇසෙන් දැකපු රූපය වැරදි විදියට දොරටු පාළයෙන් ඇතුළ වුණොත් ආපු පාළයෙන් නෙවෙයි යන්නේ වෙනත් පාළකින් ඇත්තට ලස්සන රෝස මලක් දැකේක අල්ලන්නත් පුළුවන් කියලා ඊට පස්සේ අල්ලන්න යනවා. ඒ දැකපු දේම අල්ලන්න යනවා. දැකපු දේම අල්ලන්නේ යන්නේ අවිද්‍යාවයි. දැකපු දේ නිරුද්ධ වෙලා ඊට පස්සේ අල්ලන්න යනකොට සතරමහා බෝධ රූප බලාපොරොත්තුෙන් යන ප්‍රඥාව යන පුළුවන්. රහතන් වහන්සේ කියන්නේ ප්‍රඥාවෙන් ආයතන පරිහරණය කරන උත්තමයි. ඒ උත්තමයාට තියෙන ඊළඟ කුසලතාවයේ ආයතන කුසලතාවයේ දෙස්කිල් පොන්නකින් සෙන්සස් කියලා කියනවා. මෙන්න මේ ආයතන කුසලතාවය තමයි කරණිමිත සූත්‍රයේදී සක්කෝ කියන කාරණාවෙන් කියන ඊළඟ දස්කතාවය කියලා කියනවා. මේකට බුදුහාමුදුරෝ ධාතුසෝ ආයතනසෝ කන්දසෝ ධාතු ආයතන ස්කන්ධ වශයෙන් මේ සමුදේ බලන්න කිව්වේ මේ තුන් තැනෙහි දක්ෂයෙක් වෙන කියලා. ඒ දක්ෂයේ ගුණ පමණට අපි බාහිර දෙකේ යෙදෙන්නේ. බාහිර කෙනෙකුට අපිව පාලනය කරන්න බැරි වෙනවා. හැබැයි ඒ කියන්නේ අපි අනිත්‍යයට ප්‍රතිචාර දක්වන්නේ නැති කෙනෙක් කියන එක නෙවෙයි. අපි වෙනදටත් වඩා අනිත්‍ය කියලා සංවේදී වෙනදටත් වඩා අනිත්‍යයෙන් මුංගන් දෙන සෝදානම. නම් තනින් කෙනෙකුට අපේ හිතේ තියෙන ලක්ෂණ පැහැර ගන්න බැහැ. හිතේ තියෙන සංසිද්ධියව පැහැර ගන්න බැරි වෙනවා. අනේ කනාදීනේ දෙන අපි වීරියෙන් වැඩ කරන්නට මේ දුතිය නම් විභක් සෝත්‍රයක් අපි අපේ ජීවිතයට ආලෝකයක් කරගනිමු. ඒ සඳහා අපට තෙරුවන් සරණයි. නිදුක් නිරෝගී සම්පන්නිය තිරජීවණිය සැනසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. අද අප මේ සාකච්ඡා කරන සූත්‍රයේ වැදගත් කරුණු සියල්ලක් මේ ශාස්ත්‍රය කළ ඔබට අත්පත්‍රිකාවක් අඳලා තියෙනවා. කැමැති අයට ඒක ගන්න පුළුවන් යනකොට ස්වාමීන් වහන්සේලාගේ ළඟ මේ මේසුවට තියෙනවා. ඊට අමතරව ඔබට අද අපි සාකච්ඡා කරපු කරුණු වලින් ප්‍රශ්න ඇහුවටින් අපට පුළුවන් මට්ටමින් උත්තර දෙන්න පුළුවන්. හැබැයි මේක අචින්තනීය විෂයක්. මේක හිතලා අවසන් කරන්න බැරි මාතෘකාවක්. ඒ නිසා අපි ටිකයි ගන්න මේ දන්න ටිකකින් උත්තර දෙන්න විචාර කියන්නේ. පාදයේ ඉන්නේ අන්‍යපත්‍ය සංඛාරා කියන ඒ කුසල් අකුසල් තමයි අද අර අවිචාපත්‍ය සංකාරක කියන ආයතන සුසුතා නිරුතකට නැති නිසා අපි කැහැත් ඇති වෙන කරු. ඒක තමයි ඒ කර්ම සම්මර කැටදෙච්ච කටින්. කලොත් නොවන සුදුත් නොවන කර්ම කියන්නේ අර අවිචාපත්‍ය සංඛාරා කියනට ඇතුළත් නොවන ඒවා. ඒ කියන්නේ අවිචාපත්‍ය සංඛාරා කියන එකෙන් අපුඤ්ඤාභි සංඛාර රැස් කරනවා. ඒ කියන්නේ කලු කර්ම රැස් කරනවා. පුඤ්ඤාභි සංඛාර රැස් කරනවා. ඒ කියන්නේ සුදු කර්ම රැස් කරනවා. ඒ වගේම පුඤ්ඤාභි අපුඤ්ඤාභි දෙකම රැස් කරනවා. ඒ කියන්නේ ඒ විතරක් නෙවෙයි තනි කර්ම සුදු පාණ කර්ම රැස් කරනවා. සුදු පාණ කර්ම කියුවේ අර ආනෙන්ජාභි සංකාරකට යන ඒවා. ධානපැත්තේ ඒවා. අරුපාචර ධාන නැත්නම් පුඤ්ඤාභි සංකාරපැත්තේ රූපාචර ධානකට ගන්න පුළුවන්. ඒ ඔක්කොම ටිකයි තියන්නේ අවිද්‍යා පැත්තේ ටිකට ඒ අර මුලින් සඳහන් කරපු ටික මුල් තුන. ඒ අවිද්‍යාපත්‍ය සංඛාරය කියන එකෙන් මිදලා විද්‍යාපත්‍ය සංඛාරා කියන විදිහට ඇස් කරන සංස්කාර තමයි කලොත් නොවන සුදුත් නොවන කර්ම ඉදිරි දේශනා කළේ පටිසම්පාද අවබෝධයෙන් නැත්නම් චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් සතර සතිපට්ඨාන තුලින්ගෙන ආරස්සණයකින් වැඩි ආරස්සණ මාර්ගයේ වැඩි වශයෙන් ත්‍රිලක්ෂණයේ මෙනෙහි කිරීම වශයෙන් රැස් කරන කර්ම වල තමයි අලුත් නොවන සුදුසු වන කර්ම ඇරෙද්දී දේශනා කළා. ඔව් ඇත්තෙන්ම මේකයි ඔකේ දෙකක් තියෙනවා. එකක් තමයි සාමාන්‍ය ලෞකික සම්මාදිටියේ ඉඳලා සුගති අපේක්ෂාවෙන් කරන ක්‍රියාවන් තියෙනවා, කර්මයන් තියෙනවා. ඒක බුදුහාඳුර මුලින්ම අගය කළා. මා පුඤ්ඤත් බහයේ පිනට බය වෙන්න එපා. කෛරාතේ සම්පුණප්පුණං සාමි චන්දං කෛරාත සුඛෝ පුඤ්ඤසුච ආදි වශයෙන් මේ ලෞකික පින කරන්න කියලා බුදුහාඳුර උනන්දු කළා. ඇයි එකට හේතු එකපාරම කෙනෙකුට අර ගැඹුරු ඥානෙට යොදවන්න බැහැ. බුදුහාඳුරන් පැහැදිලිව දේශනා කළා නාහං දෙක්කමේ ආදි කේනේව අඥානාගෙන වදාන කියලා. මහණෙනි මම ආරම්භයේදීම ප්‍රඥා දේශනා කරන්නේ නැහැ කියලා. බුදුහාඳුර නිතරම දේශනා කරන්නේ සමත විදර්ශනා කියන දෙක. නුවණ කෙනෙක් විසින් තමන්ගේ විශිෂ්ටම ඥාණයෙන් යමක් වඩන කියනවා නම් වඩන්නේ කියන්නේ සමත විදර්ශනා දෙක. විදර්ශනා විතරක් කියලා නැහැ. එතකොට එතෙන්දි සමතේ වඩනකොට ලක්ෂණය තමයි ලෝකයේ තුනින් ඉන්නේ. අපි මෛත්‍රී භාන වැඩුවත්, බුදුගුණ භාන වැඩුවත්, සංඝානුස්සතිය වැඩුවත්, ඡාගානුස්සතිය වැඩුවත්, ඒ හැමදේ තුලම අපි ලෝකයක් ඇතගෙන පදරමි ඉන්නේ. එකපාරම ගැඹුරු ඥානයක් අපි යන්නේ නැහැ, අනිත්‍ය බලන්නේ නැහැ. හැබැයි අපේ ලක්ෂණය තමයි ඒ ලෞකික කුසල කළා හිත සමාධිමත් වෙච්ච ගමන්ම අපි හිත සමාධිමත් වෙච්ච පමණට අපි ඊළඟ මොහොතේ අපි ඒ අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් මෙනෙහි කරනවා. යම් කිසි කෙනෙක් බුද්ධ පූජාව තියෙන වෙලාවදී වුණත් මේ පේන රූපය හෝ බුදුගුණ හෝ කියන එක බුදුහාඳුර කියන එක සිතවිල්ල ස්කන්ධ පංචකය ඒක හටගෙන නිරුද්ධ වෙනවා කියලා දකිමින්ම කරන්න පුළුවන් නම් ගැටලුවක් නැහැ. ඒක ලොකු දක්ෂතාවයක්. ඒක බුද්ධ පූජා තියෙන වෙලාවයි කරන්නේ නැත්තේ. ඒක හැම එකටම අපි ඇප්ලයි කරනවා. කෙනෙක් තම වාහනේ පදවනකොට ඉස්සරහන වාහනේ පෙන්වන එකත් එහෙමයි. ගෙදර කෙනෙක් තමන්ට හිතරි දෙන දෙයක් කියනකොට ඒකත් බලන් දක්ෂ වෙනවා. එතකොට අතෙන් විතරක් නෙවෙයි අපි බොහෝ විට යන්නේ අපේ ලක්ෂණ මෙන්න අපට වරදින්නේ මෙන්න මේක. අපි බුද්ධ පූජාව තියන්න ගියාම, සාංගික දානයක් දෙන්න ගියාම, සිල් රකින්න ගියාම, මෛත්‍රිය වඩන්න ගියාම අපි ආත්ම දෘෂ්ටි වැඩි වෙනවා කියලා අපි තරකේ තර කරනවා. හැබැයි අපි අනිත්‍යව රණ්ඩු සරවල් වෙන ඒවට ගහ බැන ගන්න ඒවට ඒ තැන්වල යන එක කාගෙන කතාවක් නෑ. ඒව සාමාන්‍ය විදිහට ලෝකෙ අපි කරනවා. කළ පින්කම් කරන කතර පස්සේ අනේ මේ ආත්ම දෘෂ්ටිය වැදෙනවා, සක්කාය දිට්ඨිය වැදෙනවා, මේව බුදුහාරවත් කරන්නේ නැහැ කියලා තියෙන කියලා එතෙන්දී අපි ප්‍රතික්ෂේප කරන මට කියනවා. මෙන්න මෙතෙන්දී අපි මරස් ගන්නවා. ඒ නිසා සාමාන්‍ය පින්කම් කරද්දී සාමාන්‍ය විදිහම කරන්නේ ඒක. අපි මේ හැම දෙයක්ම කරන්නේ අනිත් අයට වඩා හොඳට දැනගෙන නේ. එතකොට අපට අනිත්‍යතාවයේදී හිත සමාධිමත් කරගෙන මෛත්‍රී භානාව, බුදුගුණ භානාවක් ගන්න ඊට පස්සේ ඊළඟ මොහොතේ වෙනස්කම් කරන්න පුළුවන් අපිට. එතකොට අපි මේ මොහොතේ බුද්ධ පූජාව තියෙන ලෞකික කුසලයක් අපි කරගන්න විතරක් නෙවෙයි, ඒ පින් අපිට ඥාති අනුමෝදන් කරන්නත් පුළුවන්, මියගියට අනුමෝදන් කරන්නත් පුළුවන්, අපේ ජීවිතයේ ලෞකික සම්පත් ටිකත් ලබා ගන්න පුළුවන්. හැබැයි මේක බලාපොරොත්තු වෙන කලා නෙවෙයි. අපි ඒ තුල පිනේඳගෙන එකක් ගන්න ගමන් මෛත්‍රී භාන වඩනකොට උනත් ලෝකයේ ආත්ම දෘෂ්ටිය මත ඉඳගෙන අපි කරන්නේ බුද්ධිලෝ ඉන්නගෙන හැඟීමෙන් කරන්නේ. නැතුව මෛත්‍රී භාවනාවක් කරන්න බෑ. එතකොට නමුත් මේ මෛත්‍රී භාවනාව අපි කරන්නේ ඇයි? ඒ මොහොතේ කරපු අපි ඊළඟ මොහොතට විදර්ශනාට උපකාරයක් වෙන්නේ කරන්නේ. අපිට අනිත්‍ය වශයෙන් ওই කතා මෙනෙහි කරන්න ඕන නම් අනිත්‍යවට මෙනෙහි කරන්න. තමන්ගේ පිටිපස්සේ වාහනය කෙනෙක් ෆෝන් එකක් ගහපු වෙලාවට, ගෙදර මල් කෝච්චියක් වැඩිලා තියෙන වෙලාවට, ගෙදර කෙනෙක් ඉදරි දෙන බැනපු වෙලාවට, අන්න ඒ වෙලාවට ඔය අනිත්‍ය තමයි මෙනෙහි කරන්නේ. එතකොට හරි. පාට සිතුවිල්ලක් තමයි විතර බවක් නිසානක් දැන් ඒ සැඳි පාට මල කියන්නේ. එතකොට අපි දැන් මේ මොහොතේ විහිදුවොත් මේ සැඳි පාට මල කියන එක අපේලා තියෙන්නේ සතරමහා භූතවල. එතකොට අපිට මේ වර්ණය වුණා අපි වර්ණේ පොඩි කාලේ දැනගෙන හිටියේ නෑ. දැන් අපි කවුරුරි කියනවා මේ සැඳි පාටයි. එතකොට අපි දැන් එතනදී අපි මෙනෙහි කරනවා සතරමහා භූතවල මේක ඇවිලා මේක සිතුවිල්ලක් කියලා. නමුත් අපි දැන් ගෙදර ගියාට පස්සේ අපිට ආපහු නැවත මතක් කරන් තුනවා මේ මල මේ දැනුම් පාට මල. එතකොට මේ ඇතිවිච්චේ සිතුවිල්ල ඒ සිතුවිල්ල හේතු වෙනවා නැවත භවයකට මම කිව්වේ ඒක. එතකොට ඒ සිතුවිල්ල අපි ඒ ආශ්‍රව විදියට සලකන්නේ ඒක තමයි. ඇත්තම මේකයි දැන් අපට අත්දැකීමක් ලැබෙන අවස්ථා දෙකදී. එකක් තමයි අතීත කර්ම විදියට ඇතිවන ස්කන්ධ පංචකය. ඒ කියන්නේ මේ අත්දැකීමේ පළවෙනි අවස්ථාව. ඇත්තම කැමිලි පාට කියලා හඳුනා ගන්නකොට දෙවෙනි එකට ගිහිල්ලා අපි. පළවෙනි අවස්ථාවේදී කැමිලි පාට කියලා අපට හඳුනා ගන්න බැහැ තියෙනවා. වර්ණයක් කියන එක විතරක් නේ හඳුනා ගන්න තියෙනවා. අපි කැමිලි පාට කියලා අතීත කැමිලි ගහමකක් වෙන ඒ ඔක්කොම ටිකත් එක්ක කැමිලි කියන වචනයත් එක්කම ඒ ටික එනකොට අර මුල් අත්දැකීම නිරුද්ධ වෙලා දෙවෙනි එක තමයි අපි ඇත්තම සීකරන්නේ. දෙවෙනි එක සීකරාට අපි නුවණින් ඉන්න නිසා අපට ඒක දිගටම අර කෙලස් වැල් කෙලස් සිටින වැල් දුවන ගතිය අඩු වෙනවා. අඩු වෙලා අපි ලොකු කෙලසකට නොගිහිල්ලා කායික වාචික විදියට අකුසලයකට නොගිහිල්ලා අපි මුලදීම සංවර වෙනවා. සාමාන්‍ය මේක දන්නේ නැති කෙනෙක් ආ මේක රෝසමලක් මේක හොඳයි මේක කොහෙන්ද ගෙන ආවේ මමත් ගන්න ඕන නැත්නම් යන ගමන් මලකුත් අරන් යන්න ඕන ඒ ලොකු කතාවට යන ගමන් අපි කරන්නේ මොකද්ද? අපි එච්චර දුරට යන්නේ නැහැ මේක. මුලදී කරන්නේ අපි අර අකුසල සහගත පංච උපාදාන ස්කන්ධ රැස්වීමේ සංඛ්‍යාත්මක බව අඩු කරනවා. අඩු කරන්නේ සති සම්පජාන දෙකකින්. සිහින්සාන වණින් කරන්නේ. නුවණින් කරන අපි කලක් යද්දී එක දිනු කරලා අපි අත්දැකීමක් ලබනවා ලබන පොතම අපි දන්නවා මුල්යක නිරුද්ධ වුණා. ඊළඟට දෙවෙනි එක නෙමෙයි මේක හඳුනාගන්නේ කියලා දෙවෙනි එකේදී අපි සිහින් ඉන්නවා. පළවෙනි අධ්‍යක්ෂණයේදී සිහින් ඉන්නවා. දෙවෙනි දෙකේදී සිහින් ඉන්නවා. තුන්වෙනි එකේදී අපි මුලාවට යන්නේ නැහැ. මේක තමයි කරන්නේ. මෙතෙන්දී තේනේ වෙලාවේදී ඇත්තෙම මුලදී අපි ඇහැට පේන එක ඇසියම නිරුද්ධ වෙනවා. නිරුද්ධ වෙන එක අපි හඳුනාගන්නේ මන ආයතනෙන් ඇත්තෙම. ඇසෙන් දැකපු එක ඇසේදීම නිරුද්ධ වෙලා සංඥා වේදනා දෙකක් හට ගන්නවා. ඒ සංඥා වේදනා දෙක මන ආයතනයේ සිහි කිරීම වශයෙන් තමයි මනෝවිඥාණයෙන් කියලා මනෝවිඥාණයෙන් තමයි මේක කැමිලි පාට කියලා හරි රෝසමලක් කියලා හරි හඳුනගන්නේ. කැමිලි පාට හෝ රෝසමල කියන එක ඇත්තරම චක්කු විඥාණයෙන් හඳුනාගන්න බෑ අපිට. හඳුනා ගන්නකොට මන ආයතනෙට ගිහිනවා. ඒ මන ආයතනෙට යෑමත් ස්කන්ධ පංචකයක් විදිහට මුලදී සිද්ධ වෙනවා. ඒකම නුවණින් අනුවණින් මෙනෙහි කිරීම නිසා ඒ පංචස්කන්ධයම පංච උපාදාන ස්කන්ධය බවට පත් වෙනවා. ඒ පංච උපාදාන ස්කන්ධයට තමයි අපි රාග දේස හටගන්නේ. එතකොට මෙන්න මේ දිගට දුවන ක්‍රියාදාමයේ තමයි අපි ටිකෙන් ටික අඩු කරලා දෙත්තේ දෙත්තමත් මට්ටමට යන්නේ. මෙතෙන්දී අපි දැක්කත් මෙතෙන්දී රෝසමල කියලා හඳුනා ගන්න එකත් ඇත්තෙම ගෙදරදි මෙතන රෝසමලක් කියලා හඳුනාගත්තේ ඒකේ ලොකු වෙනසක් නැහැ. ඇයි ඒ දෙකේදී මම රෝසමලක් කියලා හඳුනා ගන්නකොට මුලින් ඇසෙන් ගත්තු එක නිරුද්ධ වෙලා ආසන්න. අපි හඳුනාගන්නේ මන ආයතන. ඔය ඇත්ත මේක තමයි අපි දැන් අපි කලින් කිව්වේ ස්කන්ධ ධාතු ආයතන වශයෙන් බුදුහාඳුරෝ ආකාර හතකට බලන්න කිව්වා. රූපේ බලන්න, රූපේ හට ගැනීම බලන්න, රූපේ නැතිවීම බලන්න, රූපේ නැති කරන මාර්ගය බලන්න, රූපේ සමුදය අත්ංගම ආදීනව බලන්න කියලා. රූපේ අස්සාද ආදීනව නිස්සරණ බලන්න කියලා. රූපේ බලන්න, රූපම්පස්සති, රූප සමුදයම්පස්සති, රූප නිරෝධම්පස්සති, රූප නිරෝධගාමිනී පටිපදම්පස්සති, රූපස්ස අස්සාදම්පස්සති, රූපස්ස ආදීනවම්පස්සති, රූපස්ස නිස්සරණම්පස්සති. එතකොට අනේ ඊට පස්සේ තමයි අපට රූපය සතර මහා භූත රූප උපාදාය රූපේ බෙද බෙද අපි බලනවා. බලන්න බලන්න අපට ප්‍රකට වෙන දෙයක් තමයි චිත්තකය 28 එක රූප 28 මේ හැම දෙෙම කලින් තිබුණු දෙයක් නෙවෙයි. මේ මොහොතේ මගේ ආයතන වලට සාපේක්ෂව හටගත්තු දෙයක් මේක. ඒ හැම දෙයක්ම අහොත්වා සම්බුතං හොත්වා නබවසිත කියන මත්තමට විනිවිද පේන ගන්න ටිකෙන් ටික තමයි. අන්න ඒක තමයි මේකේ නිදාසන මාර්ගය. මගේ හිතේ සක්කාය දිට්ඨිය තියෙනවා අනුදුසී තියෙනවා මම මේක නැති කරන්න යන්න ඕන කියලා කියන්න හරියන්නේ නැහැ. ඒකට ප්‍රතිපදාවක් තියෙනවා. ඒ ප්‍රතිපදාව තමයි කෙටියෙන් කියන්නේ සති සම්පජඤ්ඤය වඩන කියන්නේ ඒකයි. තවත් විදිහකින් කියනවා නම් සතර සතිපට්ඨානය තුල ඉන්නවා කියන්නේ ඒකයි. වෙනත් විදිහකින් කියනවා නම් ආරෂ්ඨාංග මාර්ගය වඩන කියන්නේ ඒකමයි. වෙනත් විදිහකින් කියනවා නම් මේ සත්කට්ඨානවල සිත පිහිටුවාගෙන ත්‍රිවිධ උප පරිස්සමෙන් ඉන්න කියන්නේ සත්කට්ඨාන සූත්‍ර විස්තර කරන මේකයි. මේවත් කරන්න කරන්න වෙන්නේ තමන්ට ලෝභ කරන්න ඕනේ නැහැ. ආත්ම දෘෂ්ටිය නැති කරන්න ඕනේ කියන අමුතු ප්‍රාර්ථනාවක් අවශ්‍ය නැහැ. මේ දර්ශනය අපි ඉන්න ඉන්නම මොකද්ද වෙන්නේ? අර බාහිර රූපයට හිත දුවන හිතත් වැල් ගැතිය ටිකෙන් ටික අඩු වෙනවා. අඩු වෙන අඩු වෙන අර පිටින්සුකොම සූත්‍රය කියන විදිහට දිත්තේ දිත්තමත්නම් මට්ටමට යන්නේ මෙන්න මේ වඩන ක්‍රමයේ වේගවත් බව කාලයේ අනුයි. අපේ සංසාරයන් තමයි ප්‍රඥා සද්ධා දේන්ද්‍රයේ දිනු කළ තියෙනවා නම් අපිට වැඩිපුර ප්‍රයෝජන ගන්න පුළුවන්. ඒ වගේම අපි සතර අඩුපාඩු තිබුණත් මේ ජීවිතේ වාග් වීර කරවතින් අපිට වාග් දොරට කෙලෙස් අඩු කර ගන්න පුළුවන්. විමුක්තියට පත් වෙන පුළුවන්. අපි ඒ සිහි කරන මොහොත තුළ දුක නිදහසලේ. ඒ නිසා ඇත්තටම මේක පුරුදු කරන කෙනා මාර්ගඵල ලබා ගන්න උත්සාහ කරන්නේ දුක නිදහසන උත්සාහ කරන්නේ. මේ අර්ථය දන්නති කෙනා තමයි සෝවාන් වෙන සකදාගාමි වෙන්නේ යන්නේ. අපට සෝවාන් වෙන සකදාගාමි වෙන නෙවෙයි ඇත්තටම අවශ්‍ය වෙන්නේ. අපට අවශ්‍ය වන්නේ දුක නිදහසන්න. අපට අවශ්‍ය වන්නේ සක්කාය දිට්ඨිය දුරු කරගන්න. සක්කාය දිට්ඨිය දුරු කරපු කෙනාට ලෝකේ මිනිසු කියන වචනයක් නිසා සෝවාන් කියන එක සෝවාන් වෙච්ච කෙනාට ලැබෙන ප්‍රතිඵලයක් නෙවෙයි ඇත්තෙන්ම සක්කාය දිට්ඨිය දුරු වීම කියලා කියන්නේ. ඒ නිසා අපි ඇත්තටම මේ ධර්ම තුල ඉන්නකොට තමන්ටම තමන්ගේ ජීවිතවල වෙනසක් තමන්ට දැක ගන්න පුළුවන්. තමයි ඉන්නෙම කෙලෙස් වලින් දුරු වීම, කෙලෙස් නිරුද්ධ වීම තමන්ටම දැක ගන්න පුළුවන්. බුදුදහමේ සියලුම ගැනීම සති සම්පජඤ්ඤේ නැත්නම් සේස අනුවණ කියන කාරණා දෙකට ඇතුළත් කරන්න පුළුවන්. ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. යමුළු වැණියද? මොහොතක් කර්මයේ වැඩ කරලා තියෙන ශාන්තික ධර්මයේ කියන පංච පංචදන්ත ධර්මයේ ඒ කරලා තයි කර්මික අචින්ත ධර්ම අපේ. ඒ කියන්නේ අභ්‍යාසම කර්ම විස්තර කරන්න බැරි නිසා. ඒ කර්මය ගැන සම්පූර්ණ විස්තරයක් කරන්න බෑ කියන එක. ඒ කියන්නේ මේ ලෝකයේ තුල ඒක පරිපූර්ණ විදිහටම අපිට දැනග ගන්න බෑ කියන එක. එකෙන් බුදුහාඳුරන්ට විස්තර කරන්න බෑ කියන කතාවක් කියවෙන්නේ නැහැ. මොකද බුදුහාඳුර වරක් අර සින්සපාවණේ යනකොට වැඩි ඇක්ටේරිය පොලිටික අතර අරන් දේශනා කළානේ. මේ අතරගත් ඇක්ටේරිය පොලිටික වගේ තමයි මම දේශනා කරපු ටික ලෝකෙට. මේ බිම වැට කැලේ බිම වැටලා තියෙන ඇක්ටේරිය පොලිටික වගේ තමයි මම අවබෝධ කරගත්තු ප්‍රමාණයට. එතකොට අවබෝධ කරගත්තේ මොබයි දේශනා කරේ ටිකයි. එහෙම දේශනා කරන බුදුහාඳුනම අනිත් පැත්තට දේශනා කරනවා නැමේ ආචාර්ය මුට්ටි යටි කියලා. මට ගුරු මුෂ්ටි නැහැ. ගුරුවරයෙක් වශයෙන් මිටියේ සංගවන්න කිසිම දෙයක් නොමැතිව මානවකට දේශනා කළා කියලා මහා කර්ණාන සූත්‍රයේ දේශනා කරනවා. එතකොට දුකෙන් නිදහස් වෙන සඳහා දෙයක් අවශ්‍ය නම් ඒව සම්පූර්ණ දේශනා කළා. නම සමහර දේවල් බුදුහාඳුනම විශේෂිත විතරක් ගෝචරණ දේවල් තියෙනවා. ඒ බුදුහාර දේශනා කරන්න ගියේ නැහැ. පිට ධම වේදෙනිය වශයෙන් මේ ලෝකයේ වශයෙන් විපාක දෙනවා. උපපඤ්ඤි වේදෙනිය වශයෙන් දෙවෙනි ආත්ම භාවය අනිවාර්යෙන් විපාක දෙනවා. අනන්තර කර්ම ධ්‍යාන වගේ දේවල්. ඊට පස්සේ උපපඤ්ඤි වේදෙනිය වශයෙන් නිවන් දක්නා දෙක් විපාක දෙන ඒවා තියෙනවා. අහෝසි කර්ම කියලා සමහර වෙනවා. අහෝසි කර්ම වෙන කොහොමද? සමහර අය බලාපොරොත්තු වෙන්නේ අහෝසි කර්ම වේ කියලා නේ. පින්නතින අහෝසි කර්ම වල ප්‍රතිඵල ලබන නම් රහත් වෙනවා. රහත් වෙන පිරණමානත් වන. රහත් වෙන පිරිනවන් යාමට පස්සේ විපාක දෙන්න නැතුව විපාක දෙන කාලයක් නැති නිසා බියගෙන කර්ම තමයි අහෝසි කර්ම කියලා කියන්නේ. මේ මට්ටමේදී අහෝසි නෑ. මේ මට්ටමේදී ඔක්කොම ෆයිල්ස් වල තියෙන ඕන වෙලාවට ඒව ඕපන් වෙනවා ඈ. තමන්ගේ දැන් කුසලයේ ප්‍රබල නිසාම ලස්සනට ඉන්නවා. අර සූර්යාලෝකයේ පහළ වෙනවා වගේ. හැබැයි රාත්‍රී කාලේ හඳක් නැති වෙච්චාට කලාමැදිරුමක් පේන ගන්නවා. ඒ නිසා තමන්ගේ කුසලයේ ප්‍රබල නැති වෙලාවට ඊටාම සුළු අකුසලයන් තමන්ට විපාක දෙන මට්ටමට එනවා. ඒ නිසා අපෝසය කර්ම කියන එක සතර බොහෝ කාලයන් ගිහිල්ලා නිර්වාණ අවබෝධය ලබන කෙනෙක් කාට පස්සේ ඊට පස්සේ විභාග දෙන්න නැතුව යන කර්ම වල තමයි හොස කර්ම කියලා කියන්නේ. ဣත්තවතාචම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදම් සම්මේ දේවානුමෝදන්තු සම්ව සම්පත්ති සෙන්දියා ဣත්තවතාචම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදම් සම්මේ දේවානුමෝදන්තු සම්ව සම්පත්ති සෙන්දියා ဣත්තවතාචම්මේහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්මේ දේවානුමෝදන්තු සම්ම සම්පන්ති සිද්ධියා දුක්ඛම් පන්තාච නින්දුං ඛාං භයං පන්තාච නිබ්බයං සෝකං පන්තාච නිස්සෝකා හොන්තු සංවේති පානිනෝ දුකින් පෙලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් පෙලෙන සත් බිය නැති වෙත්වා සවින් තැලෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා හැමදනාටම තෙරුවන් සරණයි.